2015 වසරේ 5 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකී. ධර්මයේ යමෙක් දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දකින කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අමරණීය කෙනෙක්. ඒ කියන්නේ මැරෙන්නේ නැති කෙනෙක්. බුදුරෙක් මැරෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න පුළුවන් බෞද්ධයෝම කී දෙනාද මේ ලෝකේ ඉන්නේ? බෞද්ධයන්ගෙන් ගත්තත් බෞද්ධයන්ගෙන් කී දෙනාටද ඕක තේරෙන්නේ? බුදුහාමුදුරුවෝ මැරෙන්නේ නැති කෙනෙක්. බෞද්ධයෝ මේ ලෝකේ ඉන්නෝ ඒ අය අදහන්නේ මැරිච්ච බුදුහාමුදුරු කෙනෙක්, පිරුණොම් පාප බුදුහාමුදුරු කෙනෙක්. මැරෙනවා කියන එකට අය පිරුණොම් පානවා කියලා විවාහාරයේ කියන්නේ. ඒ නිසයි මම ඒක එතෙන්ට එදුවේ. නැත්තම් පිරුණොම් පානවා කියන එක වෙනම කාරණයක්. නමුත්තර අපවත් වෙනවා, මැරෙනවා, පිරුණොම් පානවා කියන්නේ අර ගෞරවනීය නාම ප්‍රභේදන කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ. පිරුණොම් පානවා කියන්නේ මැරෙනවා වගේ එකක් නෙමෙයි. ඒ නොමැරෙන බුදුරජාණන් වහන්සේ දකින්න ඕන. ඒ තමයි ධර්මය. ධර්මය මැරෙන්නේ නැහැ. ධර්මය මිය යන්නේ නැහැ. ධර්මය මිනිස්සු අතරින් අතුරුදහන් වෙනව, නැවතත් මිනිස්සු අතරට පැමිණෙනව පමණයි. ධර්මය ධර්මයේ විදියටම හැමදාම ලෝකේ තියෙනවා. ඒ තේරුම් ගන්න හා තේරුම් නොගන්න යන මිනිස් වර්ගයෝ කොට්ටාස දෙයක් සිටිනවා පමණයි. ධර්මය හැමදාම ධර්මයේ ලෙස තියෙනවා. ධර්මයට යෙදූ වචනය තමයි නිවීම. ධර්මයට කැමිනෙන ඕනම කෙනෙක් නිවී සැනහෙනවා. ධර්මය තුල නැහැ ලෝභය, ධර්මය තුල නැහැ ද්වේෂය, ධර්මය තුල නැහැ මෝහය. ඒතකොට කාළඟද තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. අවිද්‍යාත්මක මේ පුතඤ්ජන සත්වයා ළඟ තමයි මේ ලෝභ, ද්වේෂ, මෝහ තියෙන්නේ. ධර්මය තුල නැහැ. ඔබ ධර්මකාමී මිනිසෙක් කියලා කියන්නේ ඔබ ළඟ ලෝභ, ද්වේෂ, මෝහ නැහැ. ඔබ අධර්මකාමී මිනිසෙක් කියලා කියනවා නම් එතන ලෝභ, ద్వේෂ, මෝහ හිතේ පිරিলা. ඒ වයින් විඳෝ විඳෝ ජීවත් වෙනවා. ආගම කියන්නේ ධර්මය කියන එකනේ. මේ ආගමකට පිවිසිච්ච කෙනෙකුට ලෝභ, ద్వේෂ, මෝහ නැහැ. යම් ලෝභ, ద్వේෂ, මෝහ මත පිහිටා ඉන්නවා නම් ඔහු ආගමක් නෙමේ අදහන්නේ. ඔහු අදහන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. එහෙසා මේ ලෝකයේ මිනිසුන් අදහන්නේ කිසිදු ශාස්ත්‍රවරයෙක්වත් කිසිදු දහමක්වත් නෙමේ. වැඩිපුර මිනිස්සු මේ ලෝකයේ අදහන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. ඒක ඇත්තද නැත්තද? ලෝකයේ අදහන්නේ තමන්ගේ ලෝභ, ద్వේෂ, මෝහ. මිනිස්සුන්ට මේ ලෝකයේ හැම ශාස්ත්‍රවරයෙකුටම වඩා, හැම දහමකටම වඩා, හැම කෙනෙකුටම වඩා ලොකු කවුද? මම. මමත්වය ලොකු කරගෙන ජීවත් වෙන අය. මමත්වය මුල් කරගෙන ජීවත් වෙන අය. මමත්වයෙන් තෙරපිලා ජීවත් වෙන අය. ඒ මමත්වය හැදුවේ කෙසේද, කොහොමද? ඒ මමත්වය හැදුවේ අන්ධකාරේ. ඒ මමත්වය සාදාගෙන තියෙන අසාධාරණ කියලා අපි සම්මුති අසාධාරණේ කියලා කියන කිසිම සාධාරණයක් නැති, යුක්ති සහගත නැති කියන අදහසින් අන්න ඒ වගේ අසාධාරණ ක්‍රමයකට. අර බුදුහාමුදුරන්ගේ අසාධාරණ ඥානය ගැන නෙමෙයි කතා කරන්නේ. සාමාන්‍ය ලෝකේ අපි අසාධාරණයි කියලා කියන්නේ ඒක කිසි සාධාරණත්වයක් නැහැ කියන්නේ. ඒ විදියට අසාධාරණ විදියට මේ මමත්වය හදන්නේ. ඒ කියන්නේ මගේ නොවන දේ මගේ කියලා අසාධාරණ ලෙස චින්තනයක් ඇති කරගන්න. කිසිම සාධාරණයක් නැති. ඒ චින්තනේ කැටි වෙලා තියෙනවා. ඒ චින්තනේ පුදුමාකාර දෝෂ තියෙනවා. යම් කිසි චින්තනයකින් මිනිස්සෙකු කැටි වුණාට පස්සේ ඒ චින්තනයෙන් ඒ මිනිස්සයා ගලවා දමන එක ලේසි නෑ. ඒ මිනිස්සයා විසින්ම තේරුම් අරගෙන ගැලවෙනවා මිසක් ආගමික චින්තනයකින්, ජාතික චින්තනයකින්, වාර්ගික චින්තනයකින්, යුද්ධයකට, කලකෝලහලවලට, ප්‍රචණ්ඩත්වයට, කැරලි කෝලහලවලට පටලවා ගන්න පුළුවන්කම තියෙන නූගත් මිනිස්සු. උගත් මිනිස්සු විශිෂ්ටයෝ, දාර්ශනිකයෝ, චින්තකයෝ වට පටලවා ගන්න බෑ. එතකොට මේ ලෝකෙ වැඩිම මොනවද තියෙන්නේ? පක්ෂ, පාට, ભેද, ಜಾති, වර්ග, ආගම්, මේවා ભેද. ඒ ભેද බින්නකම් හැම දෙයක් තුළම ඉන්නේ. සියලු දෙනා එක පාර්ශවයක් නෙමෙයි, සියලුම දෙනා ඉන්නේ අර අඥාන කියන ගණේ, මෝඩයි කියන ගණේ ඉන්නේ. ඒ ඇත්ත වහා කිපෙන සුළුයි. ඔවුන් තුල මමත්වයේ බහුලයි. ඒ මමත්වයේ සමග ලෝභ, ద్వේෂ, මෝහ බහුලයි. ඒ ලෝභ, ద్వේෂ, මෝහ තුලින් නැගුණු අර වාද ભેද ගම් බහුලයි. සැනසීම නැහැ. සැනසීම ධනයෙන් හොයන්න එපා. සැනසීම බලයෙන් හොයන්න එපා. සැනසීම ප්‍රසිද්ධියෙන් හොයන්න එපා. සැනසීම වස්තු සම්පත් අඳින පළඳින දේවල් වලින් හොයන්න එපා. සැනසීම සොයන්න එපා ලෝකයෙන්. සැනසීම හොයන්න ලෝකෝත්තර. ලෝකයේ සැනසීමක් නැත. කියන්නේ ලෝකයේ තුල සැනසීම කියන එක නැත. ඒකෙන් අදහස් කරේ කලකිරিলা කොහෙවත් සැනසීමක් නැහැ කියන එක නෙමෙයි. ලෝකයේ සැනසීමක් නැත. සැනසීමක් ඇත්නම් ඇත්තේ ලෝකෝත්තරවයි. ඒ කියන්නේ ලෝකයෙන් එතරයි තියෙන්නේ සැනසෙල්ල. ලෝකයෙන් එතර කියලා කියන්නේ කොහෙද? ලෝකයෙන් එතර කියන එක දන්නේ නැහැ මේ ලෝකයේ ඉන්න. මම හිතන්නේ 100,000 ලෝකේ ඉන්නවද කියලා. මේ ලෝකයෙන් එතරයි කියන්නේ මොකද්ද කියලා දන්න අය. හොඳයි, අපි ලෝකයෙන් එතරයි කියන්නේ කුමක්ද? ලෝකයෙන් එතරයි කියන්නේ කුමක්ද? ඒක නිකම්ම නිකන් දැනුමක් හෝ සංකල්පයක් හෝ වචනයක් බවට පත් වෙලා ඔළුවේ තියෙන්න දෙන්න එපා. ඒක අර්ථපූර්ණ කරන්න. ඒක සංකල්පයක් හැටියට තියෙන දෙන්න එපා. සංකල්පයක් කියන්නේ හරි පුස් දෙයක්. ඔළුවේ සංකල්පයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම ඒක පුස්. දැන් ඔන්න ඉන්දියාව ගැන ලොකු කතාවක් කරනවා මිනිස්සේ. කතාවක් කරලා කරලා කරලා මිනිස්සෙකින් අපි අහනවා, ඉන්දියාවේ ගියාද වන්දනාවක? හරි නෑ, මං ගියේ නෑ. අපිට කියන්නේ නෝ, මහ පුස් කතාවක් නේ කතා කරලා තියෙන්නේ. මෙච්චර වෙලාවට ප්‍රත්‍යක්ෂතාවයක් නෑ, ඔයා දැකලා නෑ. මේ ගිහු මිනිස්සේ කතා කරනවා. කතා කළාම ගියාද එතෙන් බලන්න? ඒ විදිහටම. ඔව් මං ගියා එතෙන්, ඒ විදිහට බලන්න ගියා. හා හොඳයි. ඒගොල්ල තියෙන ලොකු ප්‍රත්‍යක්ෂතාවයක් වාට තියෙනවා. වර්තමානයේ තත්ත්වය පිළිබඳව ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ඒ වගේ කිසිදු දෙයක සංකල්පයක් කිසිදු වැදගත්කමක් නැහැ. ආගමික වේවා, ජාතික වේවා, වාර්ගික වේවා, සංකල්පයේ වැදගත් නැහැ. ගොඩාක් මිනිස්සු මේ සංකල්පවල පැටලෙන ස්වභාවය, විශ්වාස කරන ස්වභාවය තියෙනවා. යමක් විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය කරන්න කියලා ගොඩාක් ආගම් වලින් උගන්වන්නේ විශ්වාස කරන්න කියලා. ඒ මිනිස්සයා විශාල බුද්ධිහීනතාවයකින් පෙළෙන මිනිස්සෙක් විශ්වාස කරනවා නම් යමක්. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විශ්වාස කරන්න එපා. ප්‍රත්‍යක්ෂ කරන්න. අපේ ඉන්න කතිකාචාර්යවරයෙක් ඉන්නව මෙතන. හරිදිනම් එතුමා නැකිලා කියයි ඒක එහෙම නොවෙන්න ඕන කියලා. නේද අපේ මාත්‍යා? ප්‍රත්‍යක්ෂ කරන්න. පච්චත්තං වේදි තබ්බෝ. මේ විශ්වාස කරන්න කියලා තිබ්බද? නෑ, විශ්වාස කරන්න එපා කිව්වා. ඈ ඔය පාලි ගෘහපතිය වගේ අය ඇවිල්ලා බුදුහාමුදුරු සරණ යන්න හදනකොට බුදුහාමුදුරු කියන්නේ කලබල වෙන්න එපා. ඔබ මේක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්න. ඈ පැහැදිලා මෙහෙම එතකොට කියනවා ඒ ගෘහපතිය, ස්වාමීනි මම තවත් පැහැදුනා ඒ වචනෙට. ඔබ වහන්සේ එහෙම කිව්වහම දේශනා කරාම මම තවත් පැහැදුනා ඔබ වහන්සේට. මොකද මේ ලෝකේ වෙන අය තමන්ගේ ආගමට කණ්ඩායමට කෙනෙක් එකතු කරගන්න පුදුම මහන්සි වෙනවා. මං වගේ සිටුවරයෙක් විශේෂයෙන් සම්බන්ධ කරගන්න මහන්සි වෙනවා තමන්ගේ ආයතනයට, තමන්ගේ කණ්ඩායමට. ඒ නිසා මේක ප්‍රත්‍යක්ෂ කරන දහමක් මිස විශ්වාස කරන දහමක් නෙවෙයි. ජාබිර ගොඩාක් ආගම් ළඟට ගියොත්, උපදෙස් ගන්න ගියොත්, අනුශාසනයකට අහුම්කන් දුන්නොත් ඒගොල්ලෝ මොකද කියන්නේ? තමන්ගේ දෙයියන්, තමන්ගේ ඉන්න මොකෙක් හරි භූතයෙක් හරි පෙරේතෙක් හරි යකෙක් හරි සාස්ත්‍රවරයෙක් හරි විශ්වාස කරන්න කියනවා. යක්ෂයෙක් හරි, සමහර යක්ෂු අදහන අයත් ඉන්නවනේ, යකා විශ්වාස කරන්න කියනවා. එහෙම විශ්වාසයන් මත වැඩක් නෑ. ඒක මහා මෝහන්ධකාරයේ තියෙන දෙයක්. ප්‍රත්‍යක්ෂ කරන දහමක් බුදුදහම විශ්වාස කරන දහමක් නොවේ. විශ්වාස කරන්න එපා, ප්‍රත්‍යක්ෂ කරන්න. පැහැදිලිනේ? ප්‍රත්‍යක්ෂ කරන්න. නිවන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. කර්මඵල විපාක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. පුනර්භවය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. ලෝකෙට සංකල්පයක් දීලා ඉන්න හිටින්න සලස්සන ස්වභාවයක් නොවේ. මේ ලෝකේ නොයෙකුත් ආගමික දේශනාවන් වලදී ඔවුන් කරන්නේ මාරු කරනවා. මොකද්ද ඔය සංකල්පේ වැරදි, මේ සංකල්පේ හරි. එතකොට මිනිස්සයා සංකල්ප මාරු කර කර හැමදාමත් ඉන්නව. නමුත් එකම දෙයක් තුල මිනිස්සු රැඳී ඉන්නව. මොකක්ද ඒ කාරණේ? සංකල්ප තුල මිනිස්සය රැඳිලා ඉන්නව. ඉතින් අපිට අවශ්‍ය කරන සංකල්ප වලින් සම්මා සංකප්පයට ගෙන එන්න. දෘෂ්ටි මාරු කර කර ඉන්නවා. ඒ දෘෂ්ටිය නෙමෙයි දැන් ඉන්නේ මම, මේ දෘෂ්ටියේ. මම ඉන්නේ දැන් සම්මා දිට්ඨියේ. මම ඉන්නේ නෙවැරදිම දෘෂ්ටියේ. මම ඉන්නේ සත්‍යවාදී දෘෂ්ටියේ. මම ඉන්නේ මේ ආගමික දෘෂ්ටියේ. දෘෂ්ටියක් දරාගෙන හිස මත තබාගෙන මල්ලක් වගේ ඉන්නවා. හරි වේදනාකාරී. හරි වේදනාකාරී දෘෂ්ටි ජාලය. ඉතින් සම්මා දිට්ඨික වෙන්න ඕන. සම්මා දිට්ඨික වුණාම තමන්ගේ සංඥාව විමුක්ති වෙනවා, නිදහස් වෙනවා. තමන්ගේ විඥාණය විමුක්ති වෙනවා, නිදහස් වෙනවා. තමන්ගේ චේතනාව, සිත විමුක්ති වෙනවා, නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ කාය විවේකයෙන්, මානසික විවේකයෙන් ඒ විවේකයන් උපදවාගෙන එයා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි, අපි තවත් අවධානය යොමු කරලා බලිය යුතු කාරණය තමයි ලෝකෝත්තර තත්ත්වය. මම මෙසේ දේශනා කරන්නම්. මේක හරි ගම්භීර කාරණයක්, තේරුම් ගන්න අපහසු කාර්යයක්. තව කෙනෙකුට ඉතාම සරල කාරණයක්. ඒකත් හරියට එක් එක් අයට එක එක ආකාරයයි. ධර්ම අවබෝධයත් සිදු වෙන එක හරියට මේ ළමෙක් හම්බ වෙනා වගේ වැඩක් කියලා කිව්වට කමක් නැහැ. මොකද හේතුව එක්කෙනෙකුට ඕක පහසුවෙන්ම ලැබෙනවා, තව එක්කෙනෙකුට ටිකක් අමාරුවෙන්ම ලැබෙනවා, තව එක්කෙනෙකුට හොඳටම අමාරු වෙලා ළමයා වෙනත් ආකාරයේ ශල්‍ය කර්මයකින් ගන්නවා. එහෙම ස්වභාවයක් තියෙනවනේ නේ. ඉතින් මම මේ උදාහරණය ගත්තට කිසි වරදක් නැහැ මේ ලෝකයේ තියෙන බරපතල කාරණයක්. නමුත් එක්කෙනෙකුට බොහෝම සරලව සිද්ධ වෙනවා, තව එක්කෙනෙකුට ටිකක් අමාරුයි, තව එක්කෙනෙකුට බොහෝම අමාරු තත්වයකටපත් වෙනවා. ඉතින් මේ ධර්ම අවබෝධයත් එහෙමයි. ඒ නිසා මේක තේරුම් ගන්නව නම් හරියට ඥානාන්විතව එයාට මේ පිළිවෙත හරියට පිරෙනකොට තමන්ගේ බුද්ධිය තුළ මේක ඉතාම සරල කාරණයක් බවට පත් වෙනවා. අපි කතා කරන ධර්මයේ දිනෙදා ඇස ඉක්ම වූ ධර්මයක් ගැන. හරි, ඇස කියන්නේ මොකක්ද? ඇස කියන කාරණේ ගත්තාම කෙටියෙන් සලකා බලන කල අපිට කියන්න පුළුවන් ඇස කියන්නේ පෙනීම. ඇස කියන්නේ පෙනීම කියලා කියනවා. ඇස ඉක්ම වූ කාරණයක් කියලා කියන්නේ ඇස ඉක්ම වූ කෙනෙකුට ආලෝකය හෝ අන්ධකාරය තියෙන්න පුළුවන්ද? දැන් ඔබ ඇස් දෙක පියාගත්තාම අන්ධකාරයි. ඇයි අන්ධකාර වෙන්නේ? තාමත් ඇසේ දැකීම කියන එක ක්‍රියාත්මකයි. පොඩක් ඇහැ පියලා බලන්න. ඇහැ පියවුවාම අන්ධකාරයි. ඇයි ඒ අන්ධකාරය දැනෙන්නේ? ඇසේ දැකීම කියන එක ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක නිසා මේ ඇසි පිහවලින් ඇස පියවුවට පස්සේ අපිට අන්ධකාරත්වය පේනවා. එතකොට අපි එතන ඇස ඉක්ම වූ අවස්ථාවක්ද? නෑ, ඇස පිය වූ අවස්ථාවක්. ඇස ආවරණය කළ අවස්ථාවක් නිසා ඇස ඉක්ම වූ අවස්ථාවක් නොවේ. ඇස් ඉවරකට බලා සිටින විටත් ඒ පෙනීම කියන ගුණය තියෙනවා. මේ ඇස ඉක්ම වූ කෙනෙක්ගේ ස්වභාවය තමන් නුවණින් හරියට තේරුම් ගන්න. ඇයි එහෙම තේරුම් ගන්න කියන්නේ? මේ දෘශ්‍ය මායාවෙන් ඉවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේක ඥානනය කරන්න ඕන. ඒ ඥානනය කිරීම තුළ අපේ අධ්‍යාත්මය, අපේ මොළේ, අපේ ආත්මීය වැරදි දෘෂ්ටිය ඉක්මවා සාමාන්‍ය ස්වභාවික තත්ත්වය අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. දැනට මේ අපිට පේන ලෝකයේ තුල තියෙන්නේ ස්වභාවික දැක්ම නොවේ, ඔබ හදාගත්ත දැක්ම. ඒකයි මේ ලෝකය බෞද්ධයා එක විදියකට දකිනෝ, කතෝලික කෙනා තව විදියකට දකිනෝ, මුස්ලිම් කෙනා තව විදියකට දකිනෝ. මේ සියලු දෙනා මිනිස්සු. මේ මිනිස්යාට අපි බොහෝම කාරුණිකයි, බොහොම ලෙන්ගතුයි, බොහොම ආදරෙයි. හැබැයි දෘෂ්ටිත් එක්ක මිනිස්සු නිවැරදි විය යුතුයි කියන තැන ඉන්නවා. මේ මිනිස්සු හොඳයි, හැම මිනිස්සෙක්ම හොඳයි. දෘෂ්ටි තමයි වැරදි. අඟුලිමාලත් හොඳයි, ප්‍රභා කරුණුත් හොඳයි. මිනිහගේ දෘෂ්ටිය තමයි වැරදි. ඔයා ඒ දෘෂ්ටි අයින් කරලා මහන වුණා නම් එහෙම අපිත් දන් දෙනවා නේද? අඟුලිමාලට වගේ. නමුත් ඒ වanse වෙනස් වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු වෙනස් වෙන්න ඕන, දෘශ්‍යමය වශයෙන් වෙනස් වෙන්න ඕන, මේ தත්ත්වය දුරු වෙන්න ඕන. අපි පුරුදු වෙලා තියෙනවා අපේ සංඥාවෙන් තමයි හැමදේම අපි හඳුනගන්නේ. මම කියන සංඥාවක් තියෙනවා. ඒ මම කියන සංඥාව තුළ ඉන්ද්‍රිය සාපේක්ෂිත කරුණු කාරණා හඳුනා ගැනීමට අපි පුරුදු වෙලා ඉන්නවා. එහෙත් මේ දැඩි ඉන්ද්‍රිය උපාදානය තුළ මුළු මහත් ලෝකයම මට හඳුනාගත හැකියි කියලා විශ්වාසයක ඉන්නවා. ඒක දුර්වල අදහසක්. මට හඳුනා ගන්න බැරි ලෝකයක් තියෙනවා. මට ප්‍රත්‍යක්ෂ නොවන ලෝකයකුත් තියෙනවා. මට ප්‍රත්‍යක්ෂ නොවන දේවලුත් ලෝකෙ තියෙනවා. ඔය මට ප්‍රත්‍යක්ෂ නොවන දේවල් අතර තමයි තියෙන්නේ නිවන, සද්ධර්මය. මට ප්‍රත්‍යක්ෂ නොවන, ප්‍රත්‍යක්ෂ කරගත නොහැකි නෙමේ, මමත්වයට ප්‍රත්‍යක්ෂ නොවන. හොඳින් කරුණු වේදනය කර තේරුම් ගත යුතුයි. මට ප්‍රත්‍යක්ෂ නොවන, මමත්වයට ප්‍රත්‍යක්ෂ නොවන, ප්‍රත්‍යක්ෂ කළ හැකි මමත්වයට ප්‍රත්‍යක්ෂ නොවන. කාරණයක් තමයි නිවන කියලා කියන්නේ. පැහැදිලිද? හා, එතකොට කල්පනා කරන්න ඕන මට ප්‍රත්‍යක්ෂ කරගත හැකි දේවල් මොනවද? මට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කොස්, දෙල්, පොල්, යාන, වාහන, අහස, පොළොව, ග්‍රහලෝක, ගහකොළ, මල්, තුරුලතා, මේවා අපිට මට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම කියලා කියනවා. ඉන්ද්‍රියට ගෝචර කරගන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර ධර්ම. ඉන්ද්‍රිය ගෝචර ධර්ම ඕනම එකක් මට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කරගන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂතාවයක් නොවේ, මේක ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවයක්. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ප්‍රත්‍යක්ෂතාවයක්. පැහැදිලිනේ? ආ, ඉතින් මෙවැනි අවස්ථාවකට පරිවර්තනය වීමට හැකියාව තියෙන මිනිස් බුද්ධියේ උපරිම ප්‍රයෝජනය ලබන්නා වූ අයෙකුට පමණයි. මිනිස් බුද්ධියේ උපරිම ප්‍රයෝජනය ලබන අයට පමණයි. නැත්තම් අර සාමාන්‍ය සත්වයන්ට වඩා යම් ප්‍රමාණයක පරිමාවක අපි දියුණුවක් ඇති කරගෙන තියෙනවා. කතා කරන්න, අදහස් හොමාරු කරගන්න, හැඟීම් බෙදාගන්න, රස වින්දනය ඇති කරගන්න, අනිකු සත්වයන්ට වඩා ඥානයක් තියෙනවා. හැබැයි මිනිස් ඥානයේ, මනුස්ස ඥානයේ උත්තරීතරත්වයට පත්වීමයි මේ ධර්මයේ මගින් සිදු කරන්නේ. සාමාන්‍ය සත්වයේ තියෙන මමංකාරයට වඩා ගොඩක් අඩුවෙන් ටිකක් විශ්ලේෂණාත්මකව හදාගන්න පුළුවන් කෙනෙක් මිනිස්සු. නමුත් සතුන්ටත් වඩා අන්ත වෙන්නත් පුළුවන් මිනිස්සෙක්. ඒ නිසා ඒ සත්ව ගතීන් මනස උසස් කරගෙන නිවැරදිම චින්තන. අපි ළඟ තියෙනවා වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප, වැරදි වචන. අපි ඒව පළවා හරින්න ඕන. කෙනෙක් අහන්න පුළුවන් වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප, වැරදි වචන තියෙනවා නම් ස්වාමීන් වහන්ස මොනවද හරි දෘෂ්ටි, මොනවද හරි සංකල්ප, මොනවද හරි වචන කියලා. කිසිම දෘෂ්ටියක් හරි නැත. ඔන්න කෙටි උත්තරේ. කිසිම සංකල්පයක් හරි නැත. කිසිදු වචනයක් හරි නැත. මේ මම මේ කතා කරන වචනවත් හරි නැහැ. කියන්නේ නිවැරදි කියන තත්ත්වයට දාන්න බෑ. ඒකට හේතුව මම මේ වචනයක් මෙතනින් උච්චාරණය කළාට මේක මා විඳින්නේ එක විදියක. මෙතන ඉන්න සියලු දෙනා විඳින්නේ එක එක විදියට. තේරෙනවද? ඒ තියෙන අර්ථ පූර්ණ කරගන්නේ මා එක තලයකින් ඒ අර්ථය ගොඩනගනවා. මෙතන ඉන්න සිය දෙනෙක්, දහසක් දෙනෙක්, ඒ දහසක් ආකාරයකට, සියක් ආකාරයකට, ලක්ෂ ආකාරයකට ඒ අහන කෙනා ඒක වින්දනය කරගන්නවා. ඒ නිසා ඒක සත්‍යයක්ද? සත්‍යයක් නෙමෙයි. මේ වචනවල තියෙන පුජ්‍යල වින්දනයක් ඔස්සේ ආස්වාදනීය ලක්ෂණයක් හරහා තමන්ට පෞද්ගලික වූ සංකල්පයක් අවදි වීම පමණයි. ඒ නිසායි මා නොදා ඔබ නොදන්නා භාෂාවකින් මම මේක දේශනා කරොත් ඔබට මොකද වෙන්නේ? ඔබ බලා සිටීවීම තියෙන. ඇයි? කිසිම වචනයකින් ඔබගේ සංකල්ප අවදිවන්නේ නැත. ඔබ පුරුදු කරලා තියෙන්නේ ඔබේ සංකල්ප අවදි කරන්න සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් හෝ හින්දි භාෂාවෙන් හෝ අදාළ භාෂාවකින්. සංකල්ප තැම්පත් කරලා තියෙන මේ භාෂාවෙන්. එහෙමනම් මේ වචනවලට සත්‍යක් නැහැ, මේ වචන බොරුයි කියන කාරණේ තියෙන බරපතලකම ගැඹුරව ඔබට වැටහෙනවාද? තේරුණානේ? සංකල්ප තැම්පත් කරලා තියෙන්නේ. අපේම භාෂාවෙන් තමයි අපි තැම්පත් කරලා තියෙන්නේ. දැන් ඉතින් අපි මොකද කරන්න ඕන? කරන්න ඕන තමා ළඟ තියෙන මේ ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. දුක්ඛ සත්‍ය ගැටලුව හැදුනේ මෙන්න මෙහෙමයි, මේක තමයි ගැටලුව. ගැටලුව තේරුම් ගන්න නැතුව ගැටේ ලියන්න බෑ. ඒ ගැටලුව හැදුණු විදිය අනිවාර්යෙන් අවශ්‍ය කරනවා ගැටලුව ලියා ගන්න, නැතුව ගැටලුව ලියන්න බෑ. කුමක්ද ගැටලුව? ඒ ගැටලු දහසක් තියෙනවා නම් ඒ දහසේ මූලික ගැටලුව හොයාගෙන යන්න ඕන. මේ ගැටලු සියල්ලක්ම දරාගෙන සිටින්නේ කුමකින්ද කියලාත් බලන්න ඕන. දැන් ඕනම ගැටලුවකට මුල තියෙනවානේ. දැන් ත්‍රස්තවාදයකට ගැටලුවේ මුලක් තියෙනවා. මොකද්ද මුල? ත්‍රස්තවාදී නායකයා. එයා තමයි මුල. එහෙන් තමයි ගැටලු හදන්නේ. හැදුව තමයි මුළු ලෝකෙම මේක පැතිරලා යන ඒ නායකයා ඉන්නකම. හැබැයි අපි දැකලා තියෙනවා ඒ නායකයා එතනින් නැති වෙච්ච ගමන්ම ලෝකෙම ඒ ත්‍රස්තවාදී නැති වෙනවා. බලනකොට ඒ ගැටලුව හදන පුජ්‍යලයා ඒ නායකයා. රටක සංවර්ධනයත් එහෙමයි. ඒ පුජ්‍යලයා ඉන්නකම් රට සංවර්ධන වේවිදී වුණ වෙලා ගියා. ඒ පුජ්‍යලයා ගියපු ගමන් රට සංවර්ධනේ නැහැ, මොකුත් නැහැ, නිකන් කැඳ හැලිය වගේ හොය තියෙනවා. ඔබේ මනස තුලත් එහෙමයි. ඒ ගැටලු හදන පුජ්‍යලයෙක් ඉන්නෝ, ඒ ගැටලු හදන පුජ්‍යලයා ඉවත් වුණොත් ওই ගැටලු ටික නැහැ. කවුද ගැටලු හදන කෙනා? අපිට අර ගිය සතියේක කරුණු කාරණා අවබෝධ කරගත්ත එක ගුරු මහත්මයාක් ප්‍රකාශ කළා. මම මේ බැලුවා මේ ඇතුලේ ඉඳගෙන මට දුක් දෙන එක මොකාද කියලා. දැන් දුක් දෙන එක මොකාද කියලා මම බැලුවා. එහෙමම කල්පනා කරා. ඒක තමයි සමන්ගේ ස්වභාවික වචනය. ඇත්තටම ඔබට දුක් දෙන කෙනා කවුද කියලා බලන්න. ඔබ මේකට පිටින් නම් කරාට අරය නිසා, මෙයා නිසා, අරක නැති නිසා, මේක නැති නිසා නෙමෙයි. අධ්‍යාත්මිකව සිදුවෙන දෙයක් එක හඳුනා නොගැනීමක්. වහාම ඒ නිසා එය හඳුනා ගන්න. සියලුම ගැටලු සැකසෙන්නේ මමත්වය නිසා. සියලුම ගැටලු හටගන්නේ මමත්වය නිසා. දැන් මමත්වය හොයාගන්න මොකද්ද කියවන්න ඕන පොත? මමත්වය හොයාගන්න කියවන්න ඕන පොත තියෙන්නේ ඔබ ළඟ. ජීවිත පොත. මනස පෙරලල බලන්න. මේ ධර්මයේ අසන්නේ මමත්වයෙන්ද නැද්ද? ඔව්, මමත්වයෙන්. හැබැයි මමත්වයෙන් බැටකාලා මමත්වයේ තුලින් මේක අසනවා, මමත්වයේ ඉක්මවා යන්න ගුණාංග සකසා ගන්න නිසා කොහොම හරි අර මමත්වයේ තියෙන ඉල්ලීමේ ඉල්ලීම් නිතරම විද්‍යාමාන කරමින් බලමින් ඥානය උදා කරගනිමින් ඒ මමත්වය දුරු කරමින් තුනී කරමින් යන පිරිසක්. සිතට වහල් වුණු කෙනෙකුට මේ ධර්ම ප්‍රතිපදාව තුළ කටයුතු කරන්න අමාරුයි. මේ ධර්මයේ රසවත් වෙන්නේ නැහැ. ඇයි? අර හිතේ හිතට වහල් වෙච්ච කෙනා හිතට අනුරූපී වින්දනවලට හා සංකල්පවලට නේ කැමති. මේක උඩුගම් බලා පීනන ගමනක්. වෙනස් ගමනක්. උඩුගම් බලා යන පීනන ගමනක්. කියන්නේ සිතෙහි ස්වභාවය නෙමෙයි අනුගමනය කරන්නේ. අපේ අය සාමීන් වහන්සේලා සිතේ ස්වභාවය නෙමෙයි අපි අනුගමනය කරන්න ඕන කියලා අර ඇලෙන පැත්ත දුරු කරලා ගැටෙන්න උගන්වනවා හැම දෙයක් එක්කම. දැන් ප්‍රියයි මනාපයි කාන්තයි කියලා ඇලෙන්න එපා, අප්‍රියයි අමනාපයි අකාන්තයි කියලා මානසිකත්වයක් හදාගන්න කියලා. ඒක මනසට අනුව ඒ මනසේ ස්වභාවයට අනුව අනුසෝතගාමි ප්‍රතිපදාවක්. ඒක ඕනම මිනිස්සෙක් ළඟ ප්‍රියයි මනාපයි සේම අප්‍රියයි අමනාපයි අකාන්තයි කියන ස්වභාවය තියෙනවා. ඒකේ ආයි වෙනසක් නැහැ. ඉතින් මේ ලෝකය තුලින් අනුසෝතගාමි පටිසෝතගාමි ප්‍රතිපදාව බෙදා ගන්නවා මිස ඒක සැබෑ ලෙස තේරුම් අරගෙන ලෝකෝත්තර ලෙස අර පටිසෝතගාමි ප්‍රතිපදාවත් ලෞකික ලෙස අර බෙදාගත් අනුසෝත පටිසෝත සියල්ලම මේ ලෝකේ ජනප්‍රියව තියෙන ඒවා අනුසෝතගාමි ප්‍රතිපදාවත්. ජනප්‍රියව නැහැ ධර්මය. යම් දවසක ජනප්‍රිය වෙයි මිනිස්සුට ලබා ගන්න ලැබෙවි. ඉතින් කවුරුත් මේ වෙනකොට කතා කරන්නේ ඒ දේ. ධර්මයේ ලබන්නේ ඥානය. ඥානයකින් හඳුනා ගන්න දේ එක විශිෂ්ටයි. විශිෂ්ට ඥානයක්. සාමාන්‍ය ඥානයක් නෙමෙයි ඒක. අදිඥාන අදිචිත්ත කියලා කියනවා. ධර්මය හඳුනාගන්නේ අදිඥානයකින් අදිචිත්තයකින්. සෑම දහමකින්ම ක්‍රියාවක් දෙනවා. ඒ බුදු දහමෙන් ක්‍රියාවක් ලබා දෙන්නේ නැත. සෑම දහමකින්ම දෘෂ්ටියක් දෙනවා. බුදු දහමෙන් දෘෂ්ටියක් ලබා දෙන්නේ නැත. සෑම ආගමකින්ම සංකල්පයක් දෙනවා. බුදු දහමෙන් සංකල්පයක් දෙන්නේ නැත. ඔබ හැටියට නැගී සිටින්න බලන්න. මමත්වය කියන ගොනුවේ නොරැඳී දෘෂ්ටි සංකල්ප වචනාත හැර ලෝකයේ අවදි වී බලන්න ලෝකයේ දෙස. අර වගේ ගිලිලා බලන්න නැතුව ඒ වයින් ඉස්මතු වෙලා ලෝකයේ දිහා බලන්න. බලන්න මොනතරම් ලෝකේ ලස්සනද කියලා. මේ ලෝකේ ලස්සනට මල් පිපිලා තියෙනවා, ලස්සනට කුරුල්ලෝ හඬලනවා, ලස්සනට වලාකුළු පාවෙනවා. මිනිස්සු හොඳයි. ඒ මිනිස්සු ළඟ දුර්වල තිබ්බත් එයාට ඒ කිසි ප්‍රශ්නයක් නෙමෙයි. අපි net තියාගෙන සොයන මොහොතේ අපි සොයන්නේ තව දුරටත් අපි ළඟම නිවන තියෙනව නේද කියලා විශ්වාසයෙන්ද? ඔබ ළඟ නිවන නැත. ඔබ ඔබයි මමයි කියන රාමුවක් සාදාගෙන තියෙන ඒ රාමුව තුල නිවන නැත. ඔබ ඒ රාමුවෙන් පිටතට ආයුතුමයි නිවන සාදන්න. කොහොමද ඒ රාමුවෙන් පිටතට එන්නේ? අර සියල්ල තුල තිබුණු විශ්වාසය, තිබුණු උපාදානය, තිබුණු බැඳීම, තිබුණු තෘෂ්ණාව, තිබුණු ඇලීම ගැටීම අත්හැරීමෙන් තමයි මේ පිටතට පැමිණීම සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? අර ඔක ලස්සනට උපමා කරලා තියෙනවා මොනවද? අර රිල වගේ වැඩේ. පොඩි කොම්බයක් හදලා කෑමක් දානවා කොම්බේ ඇතුළට. අනේ ඇවිල්ලා අර රිලව මොකද කරන්නේ? කොම්බේ ඇතුළට අත දාලා අර කැවුම හරේ ඒ තියෙන දේ අල්ලගෙන අත මිටි කරගන්නවා. අත මිටි කරගත්තට පස්සේ එළියට ගන්න පුළුවන්ද? නෑ. එයා මේ මැරෙන්නයි යන්නේ. අර අර වැද්ද ඇවිල්ලා අල්ලගන්නයි හදන්නේ. ඒත් අරක අතාරින්නේ නෑ. මොකද රස තෘෂ්ණාවේ. මිනිස්සුත් ලෙඩ වෙනවා, දුක් වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ඒ සියලු දේ ඇති වුණත් මමත්වයේ අතහරින්නේ නැහැ. ඇයි? මම කියන වින්දනයේට අපායේ ගියත් මම අපායි යන්න ඕන. හිඟන්නේ කුණත් මම හිඟා කන්න ඕන. ඈ බල්ලෙක් වුණත් මම බල්ලා වෙන්න ඕන කියලා අදහස එනවා. ගැරන්ඩියෙක් වුණත් මම ගැරන්ඩිය වෙන්න ඕන. කැරබොත්තෙක් වුණත් මං කැරබොත්තා වෙන්න ඕන කියන අදහස මමත්වෙන් ඉන්නවා. ඒකයි ස්වභාවය. අර රිලවත් තේන්නේ මලත් මම මේක අරයි යන්න ඕන. ඔහුට දැන් අරක අතහැරියන මොකද වෙන්නේ? ඔහුට නිදහස හම්බ වෙනවා. ඔහුගේ බැඳීම වෙන කෙනෙක් නෙමේ ඇති කරලා තියෙන්නේ. ඔහුගේ බැඳීම ඔහුමයි ඇති කරගෙන තියෙන්නේ. ඒ වගේ ඔබේ විපත ඔබමමයි සලසාගෙන තියෙන්නේ. අර ඔහුගේ විපත ඔහුමම වෙන මලයකට අහු වෙලා නැහැ. තව කමන්නේ. ඔහුගේ විපත ඔහුමමයි සලසාගෙන තියෙන්නේ. මේක අත්හරින්නේ. ඉතින් අර පොල් කොම්බේ කැවුමක් බදාගත්ත රිලවෙක්ද ඔබ? රිලවෙක්ද මම? ඒ නිසා ධර්ම අවබෝධය නොවූ හැම කෙනෙක්ම රිලවෙක් තමයි. තරහ වෙන්න එපා, සමා වෙන්න. රිලවෙක් තමයි. ඒ අධ්‍යාත්මිකව රිලව ඉන්නවා. ටිකක් රිදෙනවා. ඒ රිලවට රිලව ගිහුවම දරා යන්නේ නැතේ නේද? දැන් රිලව වෙලා ඉද්දිත් ඇයි රිලව නෙමෙයි කියලා හිතන්නේ? ඒ නිසා රිලව නะ රිලව කියලාම හිතන්නේ. ඒක පුරුදු වෙන්න. ඒ කියන්නේ මේ අතහරින්න නැතුව අල්ලගෙන ඉන්නවනම් ඒ රිලා ගතියනේ නේ, රිලා ලක්ෂණේ දහමෙන් පෙන්නන. එහෙනම් ඒ රිලා ලක්ෂණේ ඔබ ළඟ තියෙනවා. ඒ නිසා ඔබ ඒ වගේ කෙනෙක් තමයි. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ නිදහස් වූ කෙනෙක් බවට පත් වෙන. රිලවගේ ගතියනේ, රිලවගේ ගතිය නැති කරන්න බෑ. එයා අත්හරිනවා නම් එයා මිනිස්සෙක්, රිලවෙක් නෙමෙයි. මිනිස්සෙකුට මේ වගේ බුද්ධියක් තියෙන්නේ මේ කතහැරලා දයන්න ඕන කියලා. ඉතින් මිනිස්සුන්ගේ ගොඩාක් අයට තියෙන්නේ රිලා මානසිකත්වයද මිනිස්සු මානසිකත්වයද? රිලා මානසිකත්වය. අත්හරින්නේ මලත් අත්හරින්නේ. ජීවිතේ තේරුම් ගන්න. රෝහල් වලට ගිහිල්ලා බලන්න. මේ හුස්ම යන්න තියෙන්නේ, හෘද ආබාධයක් හැදිලා තියෙන්නේ. මේ බට ගහලා ICU එකේ මැෂින් වලට දාලා ඔක්කොම දාලා මේ ඉන්නවා. මේ පැත්තෙන් අර හැහරවල අනිත් එක්කෙනාගෙන් අහන්නේ මේ ලකුණු කීයද කියලා අහනවා මැච් එකේ. ඇයි? ජීවිත අවබෝධය කරගන්න කල්පනාව නෑ. ජීවිතය කියන එක හඳුන ගන්න කල්පනාවක් නෑ. සිත විතරත් අර තරංගකාරීත්වය පුදුම ආශාදයක්. බෝලයක් අරන් එනවා, වීසි කරලා දමලා ගහනවා, අරයා පොල්ලෙට ගහනවා, ගහලා දුවනවා. ලෝකේ තියෙන මහා නිෂ්ඵලම වැඩක් නේද? ඒකට දෙපැත්තක් වෙලා හූ කියනවා, කෑ ගහනවා, බෙර ගහනවා. පුදුම ලෝකයක්. ඒක තුල ආස්වාදයක්, ඒ දේ තුල ආස්වාදයක්. ඒ මිනිසුන් තරඟකාරී ભેද භින්නකම් සහිත ආස්වාදයක් විඳිනේ. මොකද්ද ඒ අතර තියෙන්නේ? ඒ අතර තියෙන්නේ කුතුහලය, විචිකිච්ඡාව. ඒ අතර තියෙන්නේ ලෝභය. ඒ අතර තියෙන්නේ ද්වේෂය. පුජ්‍යලයෝ මේ ලෝකයේ ලෝභය විඳින්න කැමති, ද්වේෂය විඳින්න කැමති. ද්වේෂය විඳින්න කැමති නිසා තමයි චිත්‍රපටිවල සටන්කාමී ජවනිකා තියෙන්නේ. සතුට වෙනවා ප්‍රධාන නළුවා සතුරන්ට පහර දීලා දීලා කුඩු වෙන්න ගහලා මරලා දාලා යනකොට සතුට වෙන්නේ නැද්ද? ආන ද්වේෂය. ඊළඟට ඇලීම් බැඳීම් බන්ධන සොඳුරු ලෙස දානවා. ඒ ඇලීම් බැඳීම් බන්ධන වලට, ඒ සොඳුරු දේවල් වලට ඒ අය කැමති. පුජ්‍යලයා කැමති. ඉතින් ඒද එතකොට මේ ඇලෙන්නයි ගැටෙන්නයි තමා තුලත් මානසික ගුණාංගයක් තියෙනවා. ඒ ගුණාංගම තමයි ඔව තියෙන්නේ. දැන් ඕවා එපයි කියන එකවත් ඕවා නොබල ඉන්න එකයි කියන ඕවා නොබල සිටීමෙන් ධර්ම අවබෝධය වෙනවයි කියන කතාවක්වත් මට මං කියන්නේ නැහැ. තේරුම් ගන්න. තේරුම් ගත්තාම ඕවා බලාගෙන ඉන්නත් පුළුවන්. ඕවයි තියෙන ස්වභාවයේ තේරුම් අරගෙන. ඒ කියන්නේ අල්ලේ තුවාලයක් නැත්තම් විසෝණ තරම් දුර ගෙනියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එකම දෙයක් දහ දෙනෙක් දහ ආකාරයකට රස වින්දනය ලබන්නේ බුදු කෙනෙක් දැක්කොත් ඒක ඒ බුදුහාමුදුරුවන්ගේ ක්‍රමයට බුදුහාමුදුරුවෝ ඒක දකින්නේ. ඒක අනිත් කෙනාගේ ක්‍රමයට නෙමෙයි ඒක දකින්නේ. කවුරුත් මේ ලෝකේ තමයි ජීවත් වෙන්නේ. ලෝකේ තියෙන දේවල් අඩු වැඩියෙන් කාගෙත් ඇහැ ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඒක ගැටීමෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කම නැහැ. නමුත් ඒවා තුළ යම් යම් මේ අනසකවල් ඇති කරගෙන නීති දාගෙන මනස හදා ගන්නවට වැඩිය හොඳයි තමන්ගේ මනස විවෘත කරගෙන නිදහස් කරගෙන සැහැල්ලු කරගෙන එවැනි ගැටලුවක් තමා තුළ නැති මට්ටමට තමන්ගේ මනස හදාගත්තට පස්සේ තමන්ගේ දේ දකින ආකාරය තුළ වෙනසක් ඇති කරගන්න පුළුවන්. සහනශීලී වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒක උදාහරණයක් කියන්නේ අපි හිතමුකෝ බුදුහාමුදුරු වැඩ ඉන්නෝ, රහතන් වහන්සේලා වැඩ ඉන්නෝ, අනාගාමි මාර්ගය සකුදාගාමි ඒ වගේම සෝහාන් මාර්ගඵලයේ කෙනෙක් ඉන්නෝ, පුතජන මහාචාර්යවරයෙක් ඉන්නෝ, කාර්තිකාචාර්යවරයෙක් ඉන්නෝ, වෛද්‍යවරයෙක් ඉන්නවා, පුතජන සාමාන්‍ය සේවකයෙක් ඉන්නවා, පොල් කඩන මිනිස්සෙක්, ගොවියෙක්, කම්කරුවෙක් වගේ ඔය වගේ පිරිස ඉන්නෝ පොලිමට. ඔය සියලු දෙනාටම අපි එකම විදිහේ හදපු පළතුරු වලින් හදපු සලාඩ් එකක් පිළිගන්වනවා. මට කියන්න ඔය සියලු දෙනා එක රසයක් දෝක විඳින්න කියලා. ඈ පොඩ්ඩක් මට කියලා කියන්නකෝ ඒ සියලු දෙනාම විඳින කොයි විදිහේ ප්‍රභේදනයකින් ඒ රසය විඳීද කියලා. මොන තරම් වෙනසක් තියෙද කියලා. එකම විදිහේ එකම භාජනයෙන් ගන්න සලාඩ් එක ඔක්කොටම දෙන්න එකම. සම්පූර්ණ වෙනස්. සම්පූර්ණ වෙනස්. ඉතින් මේ ලෝකයේ මොන තරම් තේරුම් ගන්න අපහසු තැනකද තියෙන්නේ. එක්තරා හාමුදුරු කෙනෙක්මයි, ඒ හාමුදුරු ටිකක් වැඩියෙන් බෙදාගෙන පංගුවේ ටිකක් වැඩිපුර ඉතුරු කරනවා. මං අහුවා ඉතුරු කරන්නේ ඇයි එහෙම ගොඩක් කියලා. ඔක්කොම කෑවොත් පෙරේතයි කියලා හිතනවා. මොකෝ ඒක හරි වැඩක් නේ. අනිත් කෙනා පෙරේතයි කියලා හිතන එකද නැති එකද? ඒක අපිට අදාළ දෙයක් නෑනේ. නේද? තවන්ට ඇති වෙන ප්‍රමාණය කාලේ ඉවරලා ඒක ඉවර වෙන්න කැවත් ඒක ප්‍රශ්නයක් නෑ. තමන් පෙරේත නැත්තා. බලන්න මේ චින්තනෙන් යම් යම් සංකල්ප වලින් බේරෙන්න අනුගමනය කරන පිළිවෙත්. ඔක මගුල් ගෙවලනත් ඔක සිද්ධ වෙන්න පුළුවන්. එක පැත්තෙන් ඒක අපරාධයක් වෙනවා, අනිත් පැත්තෙන් තමන්ම තමන් රවට්ටා ගැනීමක් වෙනවා. ඒ නිසා අපි හරි මේ සැලකිලිමත් වෙන්න ඕන. මේ සිතෙහි තියෙන වංචනික ධර්මත් එක්ක කටයුතු කරද්දී මේ වචන හැම දෙයක්ම ගලාගෙන යන්නේ ලෝකයේ තියෙන ඉහළම කඳුමුදුන දක්වා පමණයි. වචන තියෙන ලෝකේ දෙපයින් යන්න පුළුවන් ඉහළම තැන තමයි අර හිමාල පර්වතයේ මුදුනටම යන්න පුළුවන්. දෙපයින් යන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. මේ පෘථුවියේ තියෙනවා ආකර්ෂණ බලයක්, ඇද ගන්නා වූ බලයක්. ඒ ආකර්ෂණ ශක්තිය ඉහළට ඉහළට ඉහළට යන ක්‍රමානුකූලව අඩු වෙනවා. හරියට අර කාන්දමක වගේ තමයි. කාන්දමක් සමීපයෙන්ම යකඩ කැල්ලක් තිබ්බොත් වේගෙන් ඒක ඇදලා ගන්න ස්වභාවය තියෙනවා. නමුත් ඒ කාන්දාම දුරස් කරන දුරස් කරන දුරස් කරන අර යකඩට තියෙන ආකර්ෂණය අඩු වෙනවා. සෙල් ෆෝන් එකක වුණත් එහෙමයි. ඒ ලබා දෙන සිග්නල් එක අඩු වෙනවා ඈතට ඈතට ඈතට යනකොට අපිට ඒ කටු ප්‍රමාණයෙන් අඩුයි කියලා පෙන්නනවා. ඒ Wi-Fi තාක්ෂණයත් එහෙමයි. දුරට යන්නේ යන්නේ යන්නේ යන්න මීටර් ගානෙන් එහාට යන්නේ ඒක අඩු වෙනවා. ඒ වගේම තමයි අපේ මනසෙනොත් අපි ඈත් වෙන්න ආකර්ෂණ බලය කියන එක නැති වෙනවා. ආකර්ෂණ බලය නැති වුනහම සාමාන්‍යයෙන් අපි දකිනවා අපේ අභ්‍යවකාශයේ දර්ශන කොහොමද වතුර බින්දුවක් වුණත් දැම්මහම ඒක බෝලයක් හැටියට පා වෙනවා. එහෙම බිමට වැටෙන්නේ නැහැ. කෙනෙකුට ගිහිල්ලා හපා ගන්න පුළුවන් අර වතුර බෝලේ. පෑනක් වුණත් මෙහෙම උඩට දැම්මහම ඒක පා වෙලා අනිත් තැනට යනවා. ඒක බිමට වැටෙන්නේ නැහැ. පුජ්‍යලේකට උනත් නිදා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හොඳට තද වෙන්න බෙල්ට් දාගෙන තමයි හිටගෙන වගේ නිදා ගන්න ක්‍රමයක් ඒගොල්ලෝ හදාගෙන තියෙනවා. බොක්ස් එකක් ඇතුළට රිංගලා නැත්තම් පා වෙන ස්වභාවයක් තියෙන නිසා. අපේ මනසත් ඒ වගේ තත්වයකට පත් වුණාම අර දැඩි බව රළු බව කියන එක නැති වෙනවා. මේ මමත්වයේ ආකර්ෂණය නිසා තමයි මිනිස්සු කුරිරු රළු. තේරෙනවනේ අර ආකර්ෂණ බලය නැති වුණාට පස්සේ ඩොග් ගාල මෙහෙ බිමට වැටෙන්නේ නැහැ. දැන් අපි මෙතන මොනවා හරි මේ පීරිසිය මේ ඇතහැරියොත් ඩොග් ගාල මේක වැටෙනවා. නමුත් මේ ආකර්ෂණ බලය, ගුරුත්වාකර්ෂණ බලය ඉක්මවූ අර අභ්‍යවකාශයේ සිට මේ පීරිසිය විසිකරොත් මේක වැටෙන්නේ නැහැ, බිම වැටෙන්නේ නැහැ. මේක පා වෙලා ගමන් කරන්නේ. එහෙනම් මේ මිනිස්සු රළු ඇයි? මමත්වේ නිසා. එතකොට මෘදු භව, අනතිමහානී භව, සුවච භව, කීකරු භව, ඒ වගේම ඍජු භව, මේ ඔක්කොම දර්ශනයෙන් ඍජුයි කියන එකයි. එහෙම නැතුව අර දරදඬුයි කියන එකක් නැහැ. උජුපටිපන්නෝ භගවතු කියලා අර චණ්ඩි වගේ ක්‍රියාත්මක වෙන ස්වභාවයක් නැහැ. ඒ දර්ශනයෙන් ඍජු භාවයේ තියෙන්නේ ඒ ඔක්කොම ඉබේ පිහිටනවා මේ තියෙන මමත්වයේ තියෙන ආකර්ෂණය දුරු වුණාට පස්සේ. ඔබේ රළු බව තියෙන්නේ ඔබේ මමත්වයේ. මේක මගේ තීරණය, මේක මගේ සංකල්පය, මේක මගේ අදහස, මේක විය යුතු ආකාරය මෙයයි ආදී වශයෙන් කල්පනා කිරීම නිසා. දැන් බලන්න ඔබේ රළු මොනවද කියලා. මමත්වේ. මානසික ආබාධ තියෙන මිනිස්සු වැඩිපුර ඉන්නවනේ එක පැත්තකින් ඒ මමත්වේ වැඩි වීම නිසා. ඈ මමත්වේ වැඩි වීම නිසා ඇති වෙන තියෙනවා. එකක් තව පැත්තක් තියෙනවා. ශාරීරික ස්නායු ආබාධ නිසා සීනි ආදී වශයෙන් ඇතිවීම නිසා නැත්තම් එක පැත්තක් තමයි මානසිකව ඇති කරගන්න රළු බව. ඉතින් මේ ලෝකේ හැම කෙනෙක්ම යම් මානසික ආතතියක ආබාධයක ජීවත් වෙනවා. ඒ මානසික ආබාධය නිසා තමයි ওই මිනිස්සු බොහෝ දුක් විඳින්නේ. බොහෝ වේදනාව විඳින්නේ. දුවනවා උදේ ඉඳලා රෑ වෙනකන් දුවන කරන වැඩකුත් නැහැ. හිමින් ගමනකුත් නැහැ, කරන වැඩකුත් නැහැ, කරගත්ත දේකුත් නැහැ. ඔය ගම්මානවල හිම මිනිස්සු බලන්න කොච්චර මහන්සි වෙනවද? උදේ ඉඳලා දුවනවා. ඇති දෙයක් නැහැ. කරගත්ත දේකුත් නැහැ. මිනිස්සුත් එහෙමයි. ඔහේ දුවනවා. දිහාවක් නැහැ. කෙලවරක් නැහැ. අවසානයක් නැහැ. හිත සංසිඳව ගන්නේ නැතුව රජ මාලිකාවක් මිනිස්සුයෙකුට ලේලා දුන්නත් එය සැනසෙලිදායක නැත. තේරුණාද? එහෙමනම් මේ ලෝකේ වඩාම වැදගත් දේ තමයි සිත අවබෝධ කර ගැනීම, සිත සංසුන් කර ගැනීම, සිත තේරුම් ගැනීම. සිත තේරුම් ගන්නවා කියන්නේ සිතේ තියෙන මහා විද්‍යාවක් කියලා තේරුම් ගන්න එක. සිත කියන්නේ මහා මායාකාරී ධර්මයක් කියලා තේරුම් ගන්න එක. සිතට රැවටෙන්න අවශ්‍ය නැහැ කියලා තේරුම් ගන්න එක. සිතේ ඇති වෙන්නා වූ හැඟීම් දැනීම් විඳීම් වල තියෙන්නේ මුලාවක් කියන එක. මේක අවිද්‍යා සහගතව හැදිච්ච කාරණයක් කියන එක. ඒක පිළිකුල්ව හෝ ධනාත්මකව හෝ ඍණාත්මකව බැලීමක් මෙතන නැහැ. එහෙම සංඥාවක් දාන්නේ නැහැ. එහෙම සංඥාවක් ලබා දෙන්නේ නැහැ. කිසිදු සංඥාවකට නොපෙමින කිසිදු සංඛාරයකට නොපෙමින සංස්කාරයක් නොකොට සංස්කාරයක් හදන්නේ නැතුව කියන්නේ කිසිදු දෙයක් සකසා ගන්නේ නැතුව එකතු කරගන්නේ නැතුව මේ ගමන යන්න ඕන. දැන් හැමෝම ගමනක් යන්න ලෑස්ති වුණාම ඒ ගමනේ හැටියට අඩුම කුඩුම එකතු කරගන්නවනේ. අඩුපාඩු ටික එකතු කරගන්නවා. මොනවද? සිරිපාදේ යන්නේ කියලා ලෑස්ති වුණොත් ඔන්න සිරිපාදේ යන්න අවශ්‍ය කරන අඩුපාඩු කන් ටික එකතු කරගන්නවා. ගමේ යන්න උවමනා වුණොත් ගමට යන්න උවමනා කරන අඩුපාඩු ටික එකතු කරගන්නවා. යාළුවෙක් බලන්න ඒකට අවශ්‍ය කරන අඩුපාඩු කන් ටික රටකට යන්න අවශ්‍ය කරන අඩුපාඩු කන් ටික සහ ඒ බෑග් එකේ මල්ල ඒ විදියට හදා ගන්නවා. දැන් මේගොල්ලන්ට නිවන් දකින්න යන්න කියලා කිව්වහම අර වගේ මල්ලක් හදනවා. එහෙනම් ඒ නිසා කිසිදු සංඛාරයක් ඇති කර නොගෙන බෑග් එකක් හදන්න එපා. බෑග් එකක් නැතුව යන්න. බෑග් උසයි යන්න එපා. ගෙනියන්න දෙන්නේ නැහැ. මොකද හේතුව? ලෞකික දේවල් අරන් ආවොත් ලෝකෝත්තර ලෝකෙත් අපිරිසුදු වෙනවා. ඒ නිසා ලෝකෝත්තර ලෝකයේදී දෙන අවවාදය තමයි ලෝකයේ කිසි දෙයක් මෙහි රැගෙන නොඉන්න. ඈපෝට් එකෙන් ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ලෝකයේ කිසිදු දෙයක් මෙහි රැගෙන නොඉන්න. සංඥාවෙන්, විඥාණයෙන්, සිතෙන් ඔබ රැගෙන නොඉන්න. ඔබ සිතෙන් නෙතෙන් ගමන් කරන්නේ. ඒවයින්නේ මේ අරයි යන්නේ. සිතෙන් රැගෙන නොඉන්න. ඈ සිතෙන් බඩු මළු අරන් යනවනේ. අර ගතින් උදාහරණයක් ගත්තේ ඒකට. ඉතින් මේ මළු අරගෙන රැගෙන එන්න එපා. ඇයි? ලෝකෝත්තර භව කියන්නේ සියල්ල සපිරි පූර්ණයි. එහි පුඤ්ජලේ නැති නිසා එහි ඉපදීමක් හෝ මැරීමක් නැති නිසා ඉපදීමකුත් නැහැ නිවනේ, පැවැත්මකුත් නැහැ නිවනේ, මැරීමකුත් නැහැ නිවනේ. ඒ නිසා ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් උපදිනවයි කියලා කියන්නත් බෑ, පවතිනවයි කියලා කියන්නත් බෑ, මැරෙනවයි කියලා කියන්නත් බෑ. ඔබ ඉන්න සංඥා සහිත ලෝකයේ පුජ්‍යලයා නම් ඉපදෙනවා, පවතිනවා, වයසට යනවා, මැරෙනවා. නමුත් මේ සංඥා නිරෝධය කරගත්ත කෙනා උපදීමක් හෝ පැවැත්මක් හෝ මරණයක් හෝ නැත. මේ දහම කොහොම හරි අවබෝධ කරගන්න ඕන, කොහොම හරි තේරුම් කරගන්න, ධර්මයේ සොයා යන්න ඕන. තමන්ගේ හැම මොහොතකම මනස නිවැරදි කරගන්න ඕන. වචනවලට වැඩිය දෙයක් ස්වාමින් වහන්සේගේ බණේ ධර්මයේ දකින්න ඕන. මේ වචනවලින් ඇහෙන දෙයට වැඩිය දෙයක් ඔබ ඥානනය කරන්න ඕන. මා උත්සාහ කරන්නේත් ඒක. වචන වලට වඩා ඉක්මවා දෙයක් ඔබට කියන්නයි උත්සාහ කරන්නේ. ඔබත් වචන වලට වැඩිය දෙයක් ලබා ගන්න, ගාථාවන් වලට වැඩිය, සූත්‍ර වලට වැඩිය, මේ වචනවලට වැඩි දෙයක් ඔබ ලබා ගන්න. වචන හරිම දුර්වලයි. එකම වචනයකට අර්ථ ගොඩක් ඇති නිසා ඒ අර්ථ එකිනෙකා එක එක ආකාරයෙන් වටහා ගන්න නිසා. ඒකයි ස්වභාවය. එනිසා මේකට මනෝ කියලා කියනවා. සත්‍යයක් නෙමෙයි. මිනිස්සුන්ට තියෙන මනසක්. මිනිස්සු මනෝමය. මනස මමයි කියලා හිතාගෙන ඉන්නු, මනස මගේ ලෝකය කියලා හිතාගෙන ඉන්නු, මේ මනස මම කියලා සිතන් ඉන්න මවාගෙන මවාගෙන. ඉතින් ඔබ ළඟ ඔය ඔය තෙරපෙන්නේ මවාගත්ත ලෝකයේ. ඒ මවාගත්ත ලෝකයෙන් ඉවත් වෙන්න. මවාගත්ත ලෝකේ මගේ කියලා ගන්න එපා. මවාගෙන තියෙන මේ මවාගත්ත ලෝකේ තියෙන සියලුම මවාගැනීමත් හරින්න. අලුත් මවාගැනීම්වත් හරින්න. වර්තමාන මවා ගැනීම දත් හරින්න. අතීත මවා ගැනීම දත් හරින්න. සමහර උදවිය සිතනවා මේ හාමුදුරුව කියන්නේ මේ හිතන් නැතුව ඉන්න කියලා. ඒක වැරදි අදහසක්. සිතුවිලි නතර කරන්න කියලා මේ හාමුදුරුව කියන්නේ කියලා හිතනවා. ඒක වැරදි අදහසක්. සිතුවිලි කියන්නේ එකක්, සිත කියන්නේ තව එකක්. ධර්ම අවබෝධය ලැබූ කෙනෙකුටත් සිතුවිලි තියෙනවා. සිතුවිලි වලින් තොර අවස්ථාවක් තියෙනවා. නිරෝධ සමාපatti ඉන්න කෙනෙකුට ධර්මයේ තුලින් කොට නැගෙනකොට සිතුවිලි අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් මේ සිතුවිලි නතර කිරීමෙන් ධර්ම අවබෝධය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක අසඤ්ඤත තලයන් වලට ගමන් කරන කෙනෙක්ගේ ලක්ෂණය. සිත කියන්නේ දුක් විඳින ස්වභාවය. ඒ සිතුවිල්ල නැහැ දුක් විඳින ස්වභාවය. සිතුවිල්ල ටයිමර් එකක් වගේ අපිට ඒක දැනුම් දෙනවා. එයා සංඥා කරනවා. හොඳට බලන්න අපේ ඔළුවට අපි දීලා තියෙන දෙයක් අපිට නැවත නැවත මතක් කර කර ලබා දෙනවා. සිතුවිලි කිසිදු ප්‍රශ්නයක් නෙමෙයි. සිතුවිලිත් එක්ක ඉන්න එපා. සිත කියන එක අඳුනගන්න ගුණාංගය. දැන් එතකොට සිත කියන එක කොයි විදිහට අඳුනගන්නේ කියලා අදහසක් තියෙනවා. මොන ඉස්සරහ කාර් එකක් තියෙනවා. මේ දහ දෙනාම ඉස්සරහ බැස්සා. ඔය කාර් එකේ නැගලා යනවද ඔය දහ දෙනාම අරගෙන? යන්නේ නැහැ. අනිත් ඒ අයිතිකාරය ඇරුණාම ඒ කාර් එක පිළිබඳව සිතක් තියෙනවද අනිත් අයට? ඒක සරලව තේරුම් ගන්න අදහසක්. ඒ කියන්නේ එහි පිළිබඳව යම්කිසි බරක් තියෙනවද ඒ කාර් එක පිළිබඳව ඔබේ හිතේ? ඈ කිසිදු බරක් නැහනේ අනුන් කාර් එක නම්. ඉතින් අපිට ඒ කාර් එක පිළිබඳව කිසි බරක් නැහැ. සමහර වෙලාවට ඒක පණ ගැන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් අපිට බරක් නැහැ. ඒක මොනවා හරි කැඩිලා දුර්වලකමක් තියෙන්න පුළුවන්. ඒකත් අපිට බරක් නෙමෙයි. අපි ආපු මාවතේට ආපු විදියට ආපු වාහනේ පයින් නම් පයින්, ත්‍රිවිලර් එකේ නම් ත්‍රිවිලර් එකේ, බස් එකේ නම් බස් එකේ, වාහනේ නම් වාහනේ ගමන් කරනවා. ඒකට සිත කියන එක කොතනද තිබුණේ? නමුත් හැමෝටම අර කාර් එකක් හැටියට දිස්සුන්නේ නැද්ද? දිස්සුණා. සිත කියන්නේ අයිතියට. දැන් මේක සරලව තේරුම් ගන්න හරි අමාරු කාරණයක් මේක පැහැදිලි කරන්න. මම ඒක උත්සාහ කරනවා ඔබට මේක කියලා දෙන්න. මම දන්නේ නැහැ මම ඒ කියන්න හදන දේ කියවෙනවද කියලා. ඔය සිත කියන්නේ එහි ගුණය. සිත කියන්නේ මේ පසුබිමේ තිබෙනා වූ යම්කිසි බරක්, වේදනාත්මක වින්දනාත්මක යම්කිසි බරක්. ඒක කියේ බරක් කියන එක ඒක හොඳයි. මොකද හේතුව අර ධර්ම අවබෝධයේදී හැදිරි කරන්නේ හිසේ තිබුණු මල්ලක් බිමින් තිබ්බා වගේ බරක්. මේක මල්ලක්. සිත කියන්නේ මල්ලක් බරක්. මෙන්න මේ බර මේ මල්ලට තමයි සිත කියන්නේ. සිතුවිලි තියෙන තව කෙනෙකුට සිතුවිලි බරක් නෑ. හැබැයි සිතුවිල්ලත් ඕනනම් බරක් කරගන්න පුළුවන්. අර එළියේ තියෙන වාහනේ බරක් කරගන්න පුළුවන්. තමාවත් Tamanට ඕනනම් බරක් කරගන්න පුළුවන්. ඕනම දෙයක් බරක් කරගන්න කෙනාට බරක් ගුණයක් හදාගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයකුත් නැහැ. නමුත් අපි මූලික වශයෙන් සිතයි අපි නිරෝධ කරන්නේ, සිත හඳුනගන්න. එතකොට සිතවිලිත් එක්ක යුද්ධ වැඩි වැඩි ප්‍රශ්න හදා ඉන්න උමනාව නැහැ. තමන්ගේ අර තියෙන උපාදානයේ සහිත අර බර හඳුනගන්න. එහෙම නැත්නම් තමා ළඟ තියෙන අන්ධකාරය මොකද්ද කියලා හඳුනගන්න. තමා ළඟ තියෙන මුලාවීම කියන්නේ මොකද්ද කියලා හඳුනගන්න. අන්න ඒක තමයි සිත. සිත නිසා තමයි ඔබව පෙළන්නේ. සිත විසින් තමයි ඔබව පෙළන්නේ. සිතුවිලි කියන්නේ එකක්, සිත කියන්නේ එකක්. ඔය සිත කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. සිත තේරුම් ගන්න අපහසුයි. ගොඩාක් අය හිතන්නේ සිතුවිලි වලට තමයි මේ සිත කියන්නේ කියලා. සිතුවිලි කියන්නේ ඒක බාහිර කාය විඥානයේ ආශ්‍රිතව පවතින මොළේ ක්‍රියාවලියක්. සිත කියන්නේ ඒ සමස්තයේ ගුණය අරගෙන හදාගන්න උපාදාන ස්කන්ධය. සාරය. සිත කියන්නේ වෙනම ස්වરૂපයක දෙයක්. දැන් අපි රුධිරය අරගෙන කාට හරි කියන්න පුළුවන්ද මේක හාල්, මේක මුං ඇට, මේක කයිපි, මේකේ පරිප්පු, මේකේ අලබතල, මේකේ තියෙන පාන් කියලා. නමුත් ඒ රුධිරය නිර්මාණය වුණේ ඒ එහෙම දෙයකට, එවැනි පරිවර්තනයක් තුල. එතකොට මේ සමස්තය තුල ඒ දේ නිර්මාණය වෙන්න පුළුවන්. නිර්මාණය වුණාට සිත කියන්නේ වෙන දෙයක්. ඒ තුලින් හටගන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි හැමදේම හටගන්නේ. නමුත් සිත වෙනම හඳුනගත යුතුයි. සිත නිරුද්ධ කරන්න පුළුවන්. සිත නිරෝධ කරන්න පුළුවන්. චේතෝ විමුක්ති කියනවා. එතන චේතනා කියන කර්මය පාවිච්චි කරලා දෙන්නේ තේකට. චේතනාව. දැන් අර වාහනය පිළිබඳව මේක මගේ වාහනය කියලා තියෙන්නේ මොකද්ද? චේතනාව. මේක මගේ වාහනේ නෙමෙයි කියලා තියෙන්නේ මොකද්ද? චේතනාව. දැන් අපි කියන්නේ මේක මගේ වාහනේ කියලා හිතන චේතනාවයි වැරද කියන එක නෙමෙයි. මේක මගේ නෙමෙයි කියලා හිතන එකත් වරදක්. මේක මගේ ඉඩම කියලා හිතන එක නෙමෙයි වරද. මේක මගේ ඉඩම නෙමෙයි කියලා හිතන එකත් වරදක්. තේරුණානේ? මේක මගේ ශරීරය කියලා හිතන එක නෙමෙයි වරද. මේක මගේ ශරීරය නෙමෙයි කියලා හිතන එකත් බරපතල වරදක්. දැන් ඔබට තේරෙනවද ඒකේ සංගීවිලා තියෙන ධර්මයේ පොඩ්ඩක් හොයාගන්න. ඒ වචන වලට වඩා ඔබෙන් ඉහලින් ධර්මයක් වැජබෙනෝ මේ වචන ටික ඔස්සේ. ඒ ධර්මයේ හොයාගන්න. ওই වචන වල ගිලින් නැතුව වචන පොඩ්ඩක් ඒ වචන වලට වඩා ඉහලින් තියෙන ධර්මයේ හොයාගන්න. මේ ශරීරය මගේ කියලා හිතන එක වැරදි කියලා, මේ ශරීරය මගේ නෙමෙයි කියලා හිතන්න කියන එක හරි කියලා උගන්වන්න පුළුවන් කම නැහැ. මේ ශරීරය මගේ කියන තරම්ම මේ ශරීරය මගේ නෙමෙයි කියලා හිතන එකත් වරදක් කිව්වහම අමු පුතඥයෙකුට නම් කවදාවත් ඔක තේරෙන්නේ නැහැ. මේ කාරණේ තේරෙන්නේ සාධුනාද දීලා පිළිගන්න පුළුවන් උසස්ම අන්දමට මේක තේරෙන්නේ ආර්යත් භූමියටපත් වෙච්ච කෙනෙකුට. අනිත් ටික තේරුම් කරගන්න ඕන. මම තේරුම් කරලා දෙන්නේ. පාර පෙන්නලා තියෙනවනේ. දැන් ඔබේ දෙපයින් ඔබේ ගමන යා යුතුය. තේරුම් ගන්නවයි කියන එක ඉක්මවා තේරුම් ගැනීම ධර්ම අවබෝධය කියන්නේ. අපි විමසාගෙන යද්දී ඉබේ පහළවීමක් කියලා කියන්නත් බෑ ඒක. මහන්සිය ප්‍රතිඵලයක් කියලා කියන්නත් බෑ. දැන් මැණික් හොයාගෙන යද්දී මැණික් ගලක් ලැබුණාම එක පැත්තකින් ඒක වාසනාව කියලාත් කියන්න පුළුවන්. තව පැත්තකින් තමන්ගේ උත්සාහය කැපවීම කියන්නත් පුළුවන්. ඒ වගේ දෙයක්. නමුත් ඔබ සත්‍ය ගවේෂණයේ විමුක්තිය පිළිබඳව ගවේෂණයක සිටිය යුතුයි. තේරෙන්නේ නැති දේවල් අත්හරින ගුණයක් තියෙනවනේ. අපිට උගන්වලා තියෙන කොරන්න බැරි වැඩ නොකර ඉඳපන් ගොළුව කියලානේ. දැන් මේ ගමනේදී එහෙම නෑ. කරන්න බැරි වැඩ කරන්න උත්සාහ කරපන් ගොළුව. බැරි දේ හැකි වේද දත් පිටි කෑවාට කියලානේ අපිට. කියන්නේ මන්නම් කියන්නේ බැරි දේවල් දත් පිටි කාලා හරි ඒ කරන්න උත්සාහ කරන්න. ඒ ක්‍රමයෙන් බැරි නම් ඔබ තව දහසක උත්ක්‍රම හරි යොදලා ඒ කාර්යය ඔබ සිද්ධ කරගන්නේ. නේද? දස් සෙට් එක ගෙවිලා ගෙවුනොත් එහෙම තව සෙට් එකක් හරි දාගෙන දත් පිටි කන්න. මේ දැන් සමහර දත් තියෙන අය නෙවෙයි දත් දාගත්ත අය දත් මිටි කනවනේ නේ සමහර ලාද. එතකොට සෙට් එක එළියට පනිනවා. ඒ වගේ ඒ සෙට් එක ගෙවුනොත් තව සෙට් එකක් දාගෙන හරි දත් මිටි කාලා හරි මේක තේරුම් කර ගන්න ඕනේ. හැමින් යන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ වේගයෙන් තමයි යන්නේ. එකිනෙකාට මේ සියලු දෙනාට ධර්මයේ වේගය එකයි. එක එක වේග. දැන් අපි හයිවේ එකට ගියාම ඔගේ මරූටි කාර් යනවා. අර පාම් බට්ට පොඩි ලොරි යනවා. චෝරි චෝරි ලොරි යනවා. ලොකු ට්‍රක්ස් යනවා. ඒ වගේම සාමාන්‍ය පන්ති පොඩි කාර් යනවා. ඉහළ කැප් රත සහ ප්‍රාඩෝ පෙජරෝ ඉන්ටර්කූලර් යනවා. මේවා එක එක වේගවල අනුගමනය කරන්නේ. නේද? හයිවේ එකේ අපි දකලා තියෙන එක එක වේග. අර එන ලොකු වාහන අර ඔක්කොම ටික ගහලා දාලා සුස් ගාලා යනවා. පොඩි පොඩි වාහන මේ වගේ යනවා. හැමින් යනවා. ඉතින් මේ ණය සියලු දෙනා ළඟ තියෙන මේ නිවන් මගට ගමන් කරන වාහන එක එක විදිය, එක එක වේගය, එක එක එන්ජින් ධාරිතාව තියෙන්නේ. ඒ එන්ජින් ධාරිතාවෙන් ඔබ ගමන් කරයි. ගැටලු හැදෙන්නේ, ගැටලු තියෙන්නේ ගමනක් යන කෙනෙකුටනේ. හැබැයි උවමනාවෙන් ගැටලුවක් දැන් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනනේ. මොකක් කර ප්‍රශ්නයක් බලන්න ඕන. එහෙම ප්‍රශ්න හොයලා කියන්න එපා. ප්‍රශ්නයක් ස්වභාවයෙන් ඇති වෙන්න ඕන. ඒක ස්වභාවයෙන් ඇති වෙන ගමන යන කෙනාට අදාළ මනසන්දියට ආවම ප්‍රශ්න ඇති වෙනවා. හොයාගන්න බැරි වෙනකොට ප්‍රශ්න අන්න එවැනි ඇති වෙන ප්‍රශ්න අහන්න. එහෙම නැතුව ප්‍රශ්නයක් අහන්න කිව්වම දැන් මොකද්ද මං අහන ප්‍රශ්නේ? එහෙම ප්‍රශ්න අහන්න බෑ. ඇතිවෙච්ච ප්‍රශ්නයක්. තවන්න ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්නයක් අහන්න. එහෙනම් මං අර පොතේ ප්‍රශ්න අහන. නෑ නෑ ඒකෙන් බෑ. මම අහන්න ඕන මේ පොතෙන් ප්‍රශ්නයක්. ඉතින් පොත්වල ප්‍රශ්න ඉවර වෙයි. මිනිස්සයාගේ ප්‍රශ්නේ හොවම තියේ. කිසිම පොතක සත්‍ය ලියා තබන්නට පුළුවන් කමක් නැත. ඇයි? හේතුව සත්‍ය ජීවමානයි, වචන අජීවි, ගාථා අජීවි, සූත්‍ර අජීවි, ආගමික පොත් අජීවි. ඕන කෙනෙකුට ඇවිල්ලා ඒ ආගමික පොත ඕන කෝණයකින් බලන්න පුළුවන්. ඕන නිර්වචනයකින් බලන්න පුළුවන්. පොත කෑ ගහලා කියනවාද ඔය නිර්වචනේ වැරදි කියලා? නෑ. ඔය දාර්ශනික පොතක් දෙන 10 දෙනෙක් කෙනෙක්කට දහ දෙනා දහ ආකාරයකට කියවන්න. දවර්මන් සදහම්මල් කියලා පොතක් ලියලා තියෙනවා. සමහර අය බල්ල කියනවා ඒක හැමදෙන්නේ පොඩි ළමයින්ට හොඳයි නේ කියනවා. තව එක්කෙනෙක් කියනවා ඒක හැමදෙන්නේ හරි ගැඹුරුයි, මං ජීවිතේට අහලා නැහැ ඒ වගේ දේවල්. තව එක්කෙනෙක් කියනවා මේක ඔබ වහන්සේම හිතලම ලියපු ඒවා, මම කිසිම පොතක මේවා දැකලා නැහැ. අ තව එක්කෙනෙක් කියනවා කොහොම හොඳයි නේ අර පොඩි ළමයින්ට වගේ කියවන්නේ. එයාලා හිතේ කවි එන්නේ නැති තියෙන්නේ නැති කියලා. ඒ යාගේ බුද්ධි පරිමාවේ හැටි ප්‍රමාණයේ තරම පරිමාණ ප්‍රමාණය. ඒක තමයි ස්වභාවය. දැන් මා මේ දේශනා කරන දේවල් සමහර අයට මේ හරි සරල ධර්මයක් කවදාවත් දේශනා කරන්නේ. සායක කෙනෙකුට එක එක හරි ගැඹුරු වැඩි ඒක තේරෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒක තේරෙන්නේ නැති බව ඇත්ත. ඒ නිසා මට ඒක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. තව කෙනෙක් නෑ මට ඒවා ඒ බණ තේරෙන්නේ නැහැ ඒ නිසා මම වෙන බණක් හොයාගෙන යනවා. ඒ එහෙමයි නැද්ද අපි අතර? ඒ සියලු දෙනා ඉන්නවා. දැන් මෙතන මේ පැමිණින්නේ දිගට දිගට ඒක තේරෙන්නේ නැති බව ඇත්ත. ඒ තේරෙන්නේ නැති නිසා මම ඒක හොයා ගන්න ඕන. ඒ මහන්සිය තියන අය එන්නේ. සමහර අය අර ගෙඩියක් වැටෙනකන් ගහපල්ලේ ඉන්නවා වගේ ගහ දිහා බලාගෙන ඉන්නවා ගෙඩිය වැටෙනකන් හිදිලා. නිකන් ඉන්නවා කාටක ලොකු මහත් වෙන්න ගෙඩි පල දරන්න පොහොර වතුර දාන්න. තමාතුල ධර්මයේ ඉබේම පහළ වෙන්නේ. අවශ්‍ය කරන මානසික වෙනස් කිරීම කරන්න ඕන. ඒක තමයි පොහොර වතුර දානවා කියන්නේ. ඔව් මේ ශරීරය මගේ කියලා සිතන එක හා සමාන වරදක්. මේ ශරීරය මගේ නෙමෙයි කියලා හිතන එකෙත් තියෙනවයි කියලා කියන්නේ මම. දෙකම එකම තැනින් උපදින්නේ. මේ ශරීරය මගේ කියලා හිතන ඒ සිතුවිල්ල උපදින තැනින්මයි සිත උපදින තැනින්මයි සිතුවිල්ල නෙමෙයි සිත උපදින තැනින්මයි මේ ශරීරය මගේ නෙමෙයි කියලා උපදින්නේ. සංකල්පය දර්ශනය වෙනස්, ප්‍රත්‍යක්ෂතාවයේ එයාගේ ඒක වෙනස්, ඒ අත්හැරීම වෙනස් අත්හැරීමක්. මේ සංකල්පය මේක මගේ නොව කියන සංකල්පය, මේක මගේ කියන සංකල්පය. ඒ සංකල්පනේ දෙකම, සංකල්ප දෙකම උපදුන එකම තැන. මොකද සංකල්ප නිෂ්පාදනය කරන්නේ එකම තැන. ඒසා ඒ දෙකේම වරදක් තියෙනවා ය. ඒ දෙකටම නෙමෙයි අපි එන්න ඕන. තුන්වෙනි තැනකට. මම වශයෙන් මවාගෙන ඊළඟට මගේ කියන දේවල් දිහා බලන ස්වභාවයෙන් වැළකී යමෙකුට හැකිනම් මම දෙස බැලිය යුතුයි. මම මගේ කියන දේවල් දෙස බැලිය යුතුයි නෙමෙයි, මම වශයෙන් බැලිය යුතුයි. දැන් මනුෂ්‍යයා එක අතකින් මේ මමයි කියලා ශරීරය සහිත පුජ්‍යලයා මමයි කියලා නාමිකව හඳුන්වා දීලා ඊළඟට ඒව ප්‍රභේදණය වශයෙන් කතා කරන්න ගියාම කියන්නේ මම ඇඟිල්ල කියන්නේ මගේ ඇඟිල්ල. මම අත කියන්නේ මගේ අත. මම හිත කියන්නේ මගේ හිත. මගේ අයිඩියා එක කියලා කියන්නේ මගේ අදහස කියලා කියන්නේ. කාසේ මම දෘෂ්ටි කියලා කියන්නේත් නැහැ මගේ දෘෂ්ටි කියලා කියන්නේ. ඇහෙන දේත් මම ඇහෙනවා කියන්නේ නැහැ. මගේ ඇසීම කියලා කියන්නේ. එතකොට මේ හැම දෙයකටම මගේ කියන නාමය යොදනවා. ඉතින් ඔය අතර මම ඉන්නේ කොතනද? දැන් දුක මමයි කියලා කියන්නේ නැහැ, මගේ දුක. සතුට සතුට මමයි කියලා කියන්නේ නැහැ, මගේ සතුට. ඉතින් මං අහන්නේ දැන් තරහ මමයි කියන්නේ නැහැ, මගේ තරහ. ඉරිසියාව මමයි කියන්නේ නැහැ, මගේ ඉරිසියාව. තණ්හාව ආසාව මගේ, මම තණ්හාව කියන්නේ මගේ තණ්හාව, මගේ ආසාව. මම ආදරේ කියන්නේ නැහැ, මගේ ආදරේ. මම ආදරේ, ඒ මම ආදරේ කියලා කියන්නේ අර මගේ නෝන ටිකට මේ නමක් දාලා නේ මම කියලා කියන්නේ. නමුත් ඒ මොකවත් නැහැ. ඉතින් ඔය අතර මම ඉන්නේ කොහෙද? මගේ සිතුවිලි. මම සිතුවිලි කියන්නේ නැහැ, මගේ සිතුවිලි. මගේ, මම කියලා කෙනෙක් ඉන්නෝ, ගේ කියන මේ ඥාතිත්වයෙන් හඳුනන මගේ. ඔව්, ඒක තමයි හැදිලම තියෙන්නේ මේ විදියටනේ. ඒක අර්ථයක් නැහැ අරම කිව්වහම. ඒ නිසා මම අහන්නේ අර්ථයක් නැති ලොකුම වචනේ උතන තියෙන්නේ මම සිතුවිලි කියන එක නෙමෙයි, අර්ථයක් නැත්තේ මම කියන එක. ඒ අර්ථයක් නැති දේ ඇයි අරගන්න තියෙන්නේ? ඒක මගේ අදහස. මේක මගේ, මම සිතුවිලි කියන එක නෙමෙයි ඇත්ත වශයෙන්ම අර්ථයක් නැත්තේ මම කියන එකේ. ඉතින් ඒ අර්ථයක් නැති දේ නේද මේ හුවා දක්වන්නේ, මිස්මතු කරගන්නේ, ඒ දේ අරගෙන නේද මේ තෙරපින්නේ, ප්‍රශ්න හදාගන්නේ, දුක් විඳින්නේ? මං අහන්නේ ඔබ මමයි කියලා කියන්නේ කුමන දෙයකටද, කුමන කාරණයකටද? එයා ඉන්නේ කොතනද? මම ඉන්නේ කොහෙද? ඈ, මම කියලා කෙනෙක් නැහැ. එතකොට මම කියලා කෙනෙක් නැහැ කියන්නේ ඔබ. ඔබ මම කියලා කෙනෙක් නැහැ කියලා මම කියනවා. කවුද කියන්නේ? මම කියලා කෙනෙක් නැහැ කියලා මං කියනවා, මගේ අදහස. අභ්‍යන්තරිකව තියෙනනේ මේ විඥානය. කොයි තියෙන විඥානේ? ඔය විඥානේ, විඥානේ කියවට කොහක්වත් තමන්ගේ අභ්‍යන්තරේ තියෙන්නේ නැහැ. විඥානේ කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ ඔළුව මැද තියෙන්නේ ඔය ගෙවල් පේනවා, කොස් දෙල් පොල් කිව්වහම පේනවා, නිකන් ටීවී තිරයක් වගේ එකක් තියෙන්නේ. ඔය තියෙන්නේ මෙතන තියෙන්නේ කාය විඥානේ. මොලේ සියලුම දත්ත තියෙන, දැන් උදාහරණයක් වශයෙන් මේ ප්‍රොජෙක්ටර් එකේ මේ තිරේ පිටුපස තියෙන ලොකු සිද්ධාන්තයක්. ඒක වෙනම කතාවක්. කම්පියුටර් ලැප්ටොප් එකක් තියාගන්න පුළුවන්, එතනින් මෙහෙවීම් පද්ධතියක් කරන්න පුළුවන්. ඒවා ඔක්කොම දත්ත ටික ඒවල ගිහිල්ලා අවසාන ක්‍රියා පටිපාටිය හැටියට පේනවා මෙතන රූපයක්. ඒකේ පිටුපස්සේ ලොකු කතන්දරයක් තියෙනවා. ඒක හරි. ඒක වෙනම දෙයක්. මේ මොලේ සමස්තයේ එතෙන්ට අනුග්‍රහ දක්වනවා. හදවතේ සහ මුළු ශරීරයේම අනුග්‍රහය එතනට තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒ සියලුම ශක්තියින් වලින් ඇවිල්ලා මතුවෙන්නේ කොතනද? මෙතන. හෙඩ් එකේ. මේක තමයි මේ මේ තිරය වගේ. පොල්. දැන් පොල් පේන්නේ නැද්ද තමන්ගේ ඩෙස්ක්ටොප් එකේ? පොල් පේන්නේ නැද්ද තමන්ගේ මේ මොනිටර් එකේ? ඔන්න පේනවා මොනිටර් එකේ පොල්. දෙල්. දැන් තෙල් මතක් වෙනවා. ඔය විඥාණයෙන් බලන්න බෑ. නිවන විඥාණයෙන් හොයාගන්න බෑ. ඒ නිසා විඥාණය තද කරගෙන දුක් විඳින්න එපා. මම මෙතුමිය වැරද්ද කරනවා. එතන විඥාණය කරගන්න එපා. හා ඔහොම ආගෙන යන්නකො මේ ටික ඔක්කොම සම්බන්ධනය කරලා කලම්බණය කරලා හදාගන්නකො නිර්වාණ රසය හදාගන්න එක ලේසි නෑ. එතන දුක් රසය විඳින්න පුළුවන්, ඈ සතුට ප්‍රීතිය ඒවා ඒ රස විඳින්න පුළුවන්. එක එක දේවල් වල රසය එක එක විදියයි නේ. අපිට ඒ රසයන් වෙනස්. ඒ නමුත් මේ නිවන් රසය විඳගන්න එක ලේසි නෑ. ඒ රසයට එන්න හරියට හදාගන්න එක හොඳ කුක් කෙනෙක් වෙන්න වෙනවා. දැන් අපේ මහත්තයා කෑම හදන්න යනකොට තමන්ගේ කුස්සියට අර නෝනාගේ රසයට හදාගන්න ටිකක් අමාරුයි. ඉතින් ආනෝ කොහොමද 3-5 වදම දාන්නේ අරේ මේ කියලා එකපාරටම රසට හදාගන්න බැරුව. එතකොට ඉතින් නෝනා කියනවා ඔයා ටික ටික එන්නකෝ බොස්සියට, මං ඔයන දවසට රුදු වෙන්න ටික ටික. දැන්ස ටික ටික ඇවිල්ලා යාම ඊට පස්සේ අර මිම්මට මැල්ල නෙමෙයි ඒක අර නිකන් මනසේ දින හුරුවට බෝතලෙන් හලලා එයා ගාන්ටි වැඩේ කරනවා. මැරලද දාන 3-5 මේ හැන්දෙන් හරිම එහෙම නින්නේ බෝතලින් දානවා. කිසි ප්‍රශ්නයක් නෑ. ඈ දැන් මම තේ හදනකොට පින්නතුන්න ඉස්සර දැන් අම්මයි කටයුතු කරලා දෙනවා. මම දානේ කෙලින්ම මේ පැකට් එකෙන් සී. ඒ නිසා වැඩි වෙනවත් ඇති නේද? ඒ කොහොම වෙතත් ඒ හදවතින් ඇති වෙන මිම්ම. ඒ රසය හදාගන්න එහෙමයි. ඒ වගේ මේ ධර්ම ගුණයත් එක්ක මේ ධර්ම රසය කියන එක නිවන් රසය කියන එක මතු කර ගන්න හරියටම මේ පදම තමන් හදා ගන්න ඕන. වඩ මහන්සි වෙන්න ඕන. ඒර කැපවීමක් කරන්න ඕන. ඈ මේකට මේක සරල අදහසක් දෙන්න බෑ. ඒ නිසා ඒකට පුළුල් අදහසක් තියෙනවා. කල්යාණ මිත්‍රත්වය කියන්නේ සද්ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් කල්‍යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, ෘචිකත්වයකින් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඔය ඕකත් කරන සමහර අය දෙවෙනි කාරණේ පොඩ්ඩක් අඩුයි. මොකන්ද? ඔය සුමනසිකාරය පොඩ්ඩක් අඩුයි. ළඟට යෝනිසුමනසිකාරය තියෙන අය තමයි ධර්ම අවබෝධයට ගමන් කරන්නේ. සිතන්න පුළුවන් කෙනෙක් පුළුල්ව මේ එක දෘෂ්ටියක ඉන්න එපා. ආනන්ද හඳුනගේ ධර්මයේ කියන්නේ මෙන්න මේකයි කියලා සංකල්පයක් හදලා හිමින් ඉන්නපා. එතකොට ගවේෂකයෙක් වෙන්නේ පිළිගත්ත කෙනෙක්, පැහැදිච්ච කෙනෙක්, ශ්‍රද්ධාවන්ත කෙනෙක්. අනිත් එක මට පැහැදිලා නම් කවදාවත් වැඩක් වෙන්නේ නෑ. ඔබ ධර්මයට පැහැදෙන්න, ධර්මයට පැහැදෙනවා කියන්නේ මේ කියන බණවලට, වචනවලට නෑ. මේ වචනවල බණ ධර්මයේ නැත. ධර්මය කොහෙන්ද වචනවල? දැන් යම් යම් හාමුදුරුවන් කියලා දෙන්න ධර්මයට පැහැදෙන්න කියලා මේ පොත් ටිකට පොත්වල කියලා තියෙන වචනවලට සහ කරුණවලට. කරුණු අතර, වචන අතර, පද අතර, සූත්‍ර අතර, ප්‍රකාශයන් අතර සද්ධර්මයේ නැත. සද්ධර්මය කියන්නේ අවබෝධයක්, ප්‍රත්‍යක්ෂතාවයක්. තමන්ගේ මමන්ත්‍රය දුරු කරලා නිදහස්ව මේ ලෝක දෙස බැලීම තමයි ධර්ම අවබෝධය කියන්නේ. මමත්වයේ උදුරා යන විදියට කටයුතු කරලා, උගුලා මේක දිය වෙලා යන විදියට, විසිරලා යන විදියට, ගිලිහිලා යන විදියට කටයුතු කිරීම. තේරුණානේ? දැන් ඔය මෙසිකිලි කැසිකිලි ආදී දෙනෝ මේ තාම අපවිත්‍ර වෙනවා. අපවිත්‍ර වුණාම අපි ගෙනල්ලා ඔය පිරිසුදු කාරකයක්, හාපික් හරි මොනවා හරි දෙයක් යොදලා අර ඒ විස බීජ නාශකයක් වක් කරනවා. වැක්කරුවට පස්සේ විස බීජ නාශකයේ තියෙන බලෙන් මොකද වෙන්නේ? අර කුණු ඔක්කොම පිපෙනවා. ඒක ගාලා ටික වෙලාවක් තිබ්බහම හොඳට පිපෙනවා. හැමෝම වැසිකිලි හොදනෝනේ කියලා වැසිකිලි තියෙනවනේ. ඒ නිසා උදාහරණ අරගන්න වැසිකිලි වගේ තමයි හිතන්නේ. ඒ නිසා ඕකට හොඳට මේක දාලා තියෙන. දැම්මහම අර එකේ තියෙන බලයට මේක නිකන් කොස්ස ඇතුළේට ඕක කවදාවත් යන්නේ නැහැ. අර තියෙන මේ ගතිය. අරකින් පිපෙනවා. පිපුණාට පස්සේ පොඩ්ඩක් ඒ කොස්ස ටිකක් අතුළේ ඉරලා වතුර ටිකක් ගහපු ගමන් හොස් ගාලා ඒක යනවා. ඒ වගේ ඔබේ හිතේ තියෙන කහට දුරු වෙන ඖෂධයක් හැටියට මනාව එක් කරන්න ඕන ධර්මය. මොනවද ඔබේ හිතේ තියෙන කහට? දෘෂ්ටි, ලෝභයෙන් බැඳිච්ච දේවල්, ද්වේෂයෙන් බැඳිච්ච දේවල්, මෝහයෙන් බැඳිච්ච දේවල්. එතකොට මනාව ධර්මය එකතු කරනකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදියට පිහිටන්න බැරි වෙනවා. දැන් මේ මනසේ තියෙන මායාව ටික ටික තේරුම් ගන්නකොට, ඉන්ද්‍රියයන් වල තියෙන මායාව ටික ටික තේරුම් ගන්නකොට, මම කියලා හදාගත්ත සංකල්පයේ තියෙන මායාව ටික ටික තේරුම් කර ගන්නකොට, මේ සංකල්ප අතර සමස්ත විඥාන පද්ධතියේ තිබෙනා වූ රැවටුණු ස්වභාවය සහ ඒ ආරම්භය හා පැවැත්මේ අවසානය සහ ප්‍රතිඵලය දකින විට ක්‍රමානුකූලව අපි අර විසවිජනාසිකේ එකතු කරනවා වගේ මනසේ තියෙන අඳුර දුරවෙලා යනවා, දුරවෙලා ගිහිල්ලා අවසානයේ දුරුම වෙලා පිරිසුදුම වෙලා යනවා. ඊට පස්සේ අතින් අත ගාලා වෙන්නන්න පුළුවන්. ඔය ඇඩ් එකක් එහෙම තියෙනවනේ නේ, අතින් අත ගාලා වෙන්නන විස බීජ නෑ කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ මනස විවෘතව වෙන්නන්න පුළුවන්. දැන් මගේ හිතේ සුවි සුද්ධං අවෝසි, මං ළඟ ආයි මේක තියෙනවයි කියලා කියන්න බෑ. මේක මමෙක් නෑ. මමෙක් නෑ කියලා කියන්නේ කවුද? මම නෙමෙයි. මේ කතා කරන්නේ කවුද? කතා කරන කෙනෙක් නෑ. කතා කරන්නේ මොනවද? කතා කරන දෙයක් නෑ. මොකද්ද විෂය? විෂයක් නෑ. මොකද්ද මාතෘකාව? මාතෘකාවක් නෑ. ආරම්භය කොතනද? ආරම්භයක් නෑ. අවසානය කොතනද? අවසානයක් නෑ. මොනවද කතා කරේ? මුකුත් නෑ. එහෙනම් ඔය කියවන්නේ මොකද්ද? ඒක තමයි කියවන්නේ. මොකද්ද? ඒක. සමහර අයගේ බැඳීම් 85% 90%ක්ම 95%ක්ම ඔන්න දුර වෙලා එයාගේ මනස හදා ගන්නවා. අර අවසාන බැඳීම් ටික ස්වල්පයිනේ. ඒක ලොකුවට ඝනට මනසට දැනෙන්නේ නැහැ. ඒ ටික තියාගෙන ඒ නිසා ඒගොල්ලෝ බොහෝ කාලයක් ඉන්න පිරිස ඉන්නවා. පොඩි කොටසයි තියෙන්නේ. අර ලබු ගෙඩියේ යට මල්ලක් නැහැ. හෙල්ලුවාම ඒක ඇටයයි. ටක ටක ටක ගානවා. ඉතින් අර ඒක තියාගෙන ඉන්නෝ. ඒත් ඉතින් අපිට කියන්න බෑ ලබු ගෙඩියේ හිස් කියලා. මොකද හේතුව ලබු ගෙඩියේ එක ඇටයක් තියෙන නිසා. ඉතින් ඔබේ හදවත නැමැති මනස නැමැති ලබු ගෙඩියේ සෝලවල බලන්න මේක ඇතුලේ මොනවද තියෙනවද? දෘෂ්ටි, සංකල්ප, ඇලීම්, ගැටීම්. ගොඩාක් අය බරක් නැති නිසා ඕක තියාගෙන ඉන්නෝ. ඒ වුණාට මතක තියාගන්න එක ගිනි පොකුරක් ඇති රටක් ගිනි තියන්න, ලෝකෙම ගිනි තියන්න එක ගිනි පොකුරක් ඇති වැඩි ඕනේ. ඒ නිසා අර එක මහත් වෙනවා. ඒ ඇටේ හිටෙව්වහම තව පැලයක් එනවා. ඒ ඇටෙන් තව පැලයක් එනවා. ඒ ඇට තව පැලයක් එනවා. වැඩි වෙනවා. අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕන. අවසානයේ බින්දු දෙකකුත් නැහැ පොතේ. හදවත නැමැති පොතේ අශේෂ විරාග නිරෝධෝ. දැන් ඔය බැංකු පොතේ තියෙනවනේ අර ශේෂය කියන ඒ හා සමානමයි. ශේෂය කියන්නේ මොකද්ද? ඉතුරු කොටස. දැන් ඔයගල්ලඟ බැංකු පොතේ නම් අවසානයේ බින්දු දෙකක් හරි වදිනවා. සල්ලි නැහැ කියලා නේ. බින්දු දෙක හරි වදිනවනේ. මේක බින්දු දෙකක් නැහැ. මොකද අකාලික ධර්මයනේ. කාලේ මිමින් දණ්ඩක් තමයි බින්දුව. බින්දුව කාලේ මිමින් දණ්ඩක්. වැඩිම පාවිච්චි වෙන ඉලක්කම් වල බින්දුව නේද? 100 කොලේ ගත්තත් බින්දු තමයි වැඩි. 1000 කොලේ ගත්තත් බින්දු තමයි වැඩි. ලක්ෂේ ලිව්වත් බින්දු තමයි වැඩි. ඒ කියන්නේ කිසි වටිනාකමක් නැහැ කියන එක. බින්දු තමයි වැඩි. දැන් ඔය 1000 කොලයක් තියෙනවා. නමුත් ඒකට අපි හෘදයාංගම තියෙන වටිනාකමක් දීලා තියෙනවා. දීලා තියෙන නිසා පාරේ දැක්කොත් එහෙම ගන්නවද නැද්ද? ගන්නවද නැද්ද? 1000 කොලයක් තියෙන්නේ. අයිතිකාරයෙකුත් නැහැ. කොහොම කරලා හරි අහුල ගන්න කවුරු හරි. අවුල ගත්තට පස්සේ යාට තේරෙනවා මේක අර සමරු ගොලයක් කියලා. අයියෝ මෙච්චර try කරලා අවුල ගත්තේ වේගරිය කියලා අරක දාලේයි. එහෙම නැත්නම් අමුතු වටිනාකමකින් ඔය ආරක්ෂා කරගෙන ඉන්න සේප් පෝල එහෙම දාගෙන ඉන්න සල්ලි තියෙනවා නම් කෙනෙකුට 1000 ගොල එහෙට මොකක් හරි හේතුවක් නිසා ආවල් 10000 ගොල අවලංගු කරන ලදී කියලා ප්‍රචාරයක් ගිහපු ගම අර කොල මෙන්න පාරේ කුණු බක්කිය වල බෑග් වල හැමතැනම දකින්න නැද්ද? දාන. වැඩක් නැහැ. තේරෙනවද? මනත් කොහෙද මේ වියට්නාම්ද කොහෙද ඈත කොහොම හරි ප්‍රාන්තික සල්ලි වගේද කොහෙද කාගෙද ගෙනල්ලා රට ගිහිල්ලා ගෙනල්ලා තිබිලා මේ මටත් ගෙනල්ලා දුන්නා මේ මුදල් වගේ ටික ලොකු මුදලක් 50,000ක් විතර. ඉතින් මම මේ ගිනින් දුන්න බලන්න බැංකු වලට මාරු කරනවද කියලා. ඒකවා මේ වඩන්නේ කිව්වා. මේ ওই සල්ලි ගන්නෑ කිව්වා. ඉතින් ලංකාවේ බැලුව කවුරුත් ගන්නෑ. ඒක කිසි වටිනාකමක් නැහැ. ඒ සල්ලි වලට මාරු වෙන්න නම් ඒ රටකින්ම වගේ ගන්න ඕන ඒවා තියෙනවා. ආ ජාත්‍යන්තර සල්ලේ ඕ මාරු වෙන්නේ නැති මුදල් තියෙනවා. ඒ රටේදී ගත්තොත් ඒ රටේදී මේක වීදම් කරලා ඉවර කරනවා මිසක් ආයේ වෙන තැනකදී කරගන්න බැරි ඒවා තියෙනවා. එච්චර අර ජනප්‍රිය නැති මුදල් වර්ග තියෙනවා. ඉතින් ඒක විශ්ි කළා දැම්මා. ඒ වටිනාකමක් නැති නිසා ඒ වගේ ඕනම දෙයක තියෙන අර නාම මාත්‍රික සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය ගිලුණාට පස්සේ, ඒ දෘෂ්ටිය ගිලුණාට පස්සේ සමන් සහනශීලී වෙනවා. මමත්වයේ පිළිබඳව තියෙනෙත් එහෙම වටිනාකමක්. සමරු කොලයක්, 10 කොලයක් කියලා රැවටිලා. මං කියන අතර දේ ඔබට තේරෙනවද? සමරු 1000 කොළ තියෙනවනේ. සමරු කොළ, සමරු කොළයක්, සමරු කොළ වටින්නේ නැහනේ. ඔය සමරු කොළ හැමතැනම දාලා යනවා, පාරේ තීසි කරගෙනත් යනවා. මේ හැවටිලා ඉන්නේ 1000 කොළයක් කියලා. හැබැයි වෙනම ඒ විදිහටමනේ එනවා. ඒ විදිහටම බැලුව බැලමට තියෙනවා. හැබැයි එක පැත්තයි තියෙන්නේ, එක පැත්තයිනේ පේන්නේ පොළේ වැටලා තියෙන කොට. ඒ වගේ මහන්සි වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් කරන ලද කැපවීමක මහන්සියක්. එදා මාර්ගඵලලාභී කෙනෙක් කරන ලද කළ යුතු මහන්සියක් ඔබ මේ කරන්නේ. කඩේට ඇවිල්ලා ගෙදර යනවා කියන්නේ එක මහන්සියක්. ඔලිම්පික් තරගාවලියකට සහභාගි වෙන්න කරන මහන්සිය එක මහන්සියක්. ඈ ඉතින් මේක ලෝකේ තියෙන ලොකුම තරගාවලියට සහභාගි වෙන්න කරන මහන්සිය. ඒකෙදි වැඩිපුර කැපවීමක් කරන්න වෙනවා. වැඩිපුර කැපවීමක් කරන්න. ඒ කැපවීමෙන් කෙසේ හෝ තම ජයගත්තොත් කොහොමද? අර ගෙදර ඇවිල්ලා, ගෙදර ඉඳලා හන්දියට ඇවිල්ලා සීනි කිලෝ එකක් අරන් ගියේ වගේ සතුටක්ද තියෙන්නේ? ඔලිම්පික් තරගාවලියට ගිහිල්ලා ගෝල්ඩ් ඒ සම්මානයක් පදක්කමක් ලබා ගත්තාම ඈ මේකේ මහන්සිය එකක්. තමන්ගේ මමත්වයේ හරි කරගසයි, දරදඬුයි, හිතුවක්කාරයි. අර කුරු හරක් වගේ. කුරු හරක් කියලා කියන්නේ අදත් ඉන්න ඔය ගොම්පොරවලට ගන්න නේද පොඩි මිටි හරක. හරි සරයි ඇනලා දාන ඔක්කොටම දඩි බිඩි ගාලා අතර වටේම ඉන්න අය. හිතත් ඒ වගේ. පාලනේන වූ හස්තියෙක් වගේ, අශ්වයෙක් වගේ, ගවයෙක් වගේ, වඳුරෙක් වගේ. එහෙමත් කියන අතු වලින් අතු වලට පැන පැන යන නිසා මනසේ වගේ දැන් තියෙන දිය බුබුලු වගේ මිරිඟුවක් වගේ වේලාවකට හිත තුවාලයක් වගේ හිත හරියට මලක් වගේ උදේට ලස්සනට පිපෙන හවසට මැලි වෙලා ගිහිල්ලා ඒක පර වෙලා නැති වෙලා යනවා. ඉතින් ඔය වෙනි ආකාරවලින් නොයෙකුත් උදාහරණ ලබා දෙන යකෝම හරි ඒ හිතේ ස්වභාවය. හැබැයි ඒ ස්වභාවය කියලා අපි නිකන් ඉන්න බෑ. අපි ස්වභාවය ඉක්මවන්න ඕන. දැන් අපිට ජනප්‍රියව කියලා දෙන්නේ ඒකනේ, මේකයි ස්වභාවය කියලා අපිට අපි එහෙම තියනවා. ඔහොම ඉන්න මේක තමයි ජීවිතේ හැටි. ජීවිතේ හැටි කියලා ඉන්න එපා. ජීවිතේ හැටි ඉක්මවන්න. කොහොමද ඉක්මවන්නේ? අපි අවබෝධයෙන් අපිව පූර්ණේ කරනකොට සම්පූර්ණයෙන් අපිව ඉක්ම යන මට්ටමටම ඔබට හදා ගන්න පුළුවන්. ඒක ඔබට කොහොමද කියලා දැන් ඔන්න උදාහරණයක් වශයෙන් ඒක නැති වෙන්නේ කොහොමද කියලා ඔබ අහන්න පුළුවන්. මම කියන්නම්කෝ, ඔබ අද රාත්‍රියේ අදින ටිකට් පතක් ගන්නවා මිලේට. අරගෙන දැන් මේක කෝටි 5යි ටිකට් පතේ වටිනාකම. ටිකට් එකක් තියාගෙන ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා යාළුවෙක් අහනවා, මේ ඒ ටිකට් එක මට දෙනවද? බෑ බෑ, මං ගත්ත ටිකට් එක මේක දෙන්න බෑ. කෝටි 5ක් මහජන සම්පත. කෝටි 5යි කියලා ඉඳගෙන ඉන්නවා. දැන් කවුරු හරි ගණි කියලා, බෑ මේක පරිස්සම් කරන්න ඕන, පෝස් එකේමයි දාන්නේ නේ, පෝස් එකේම දා ගන්න ඕන, පරිස්සම් කර ගන්න ඕන. මොකද රාත්‍රී 8 වෙනකම් පරිස්සම් කර ගන්න ඕන. 8 වෙනකම් පරිස්සම් කර. දැන් යාළුවෙක් කිල්ලුවා රුපියල් 20කට දුන්නේ. දැන් ඉස්සෙල් දෙන්න යාළුවා, බෑ 100 බෑ බෑ මං ගත්තේ. ඔහා වෙන එකක් ගන්න, මේක මං ගත්තේ. හරි, 8 වෙනකම් බැලුවා, එක නම්බරයක්වත් නැහැ. මෙන්න විසර දෙන්න බෑ කියපේ ඉරල ගන්න කුඩුපක් කීට. හිතේ තියෙන වේගය විද්‍යාවෙන් නැති කරන්න පුළුවන්. ටීවී එකේ වැටෙන නම්බර් ටිකට ඔබේ හිත වෙනස් කරන්න පුළුවන්. ඔබ අගයක් දීපු දේ අගයක් නැති දෙයක් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේ සත්‍ය කියන එක ඥානණය වෙනකොට, උදා වෙනකොට අර ටිකට් එක වගේ ඔබ වැදගත් කියලා හිතාගෙන හිටපු ගොඩාක් මමත්වය ඔයා ඉරලා කිසි අගයක් නැතුව බොහොම ලේසියෙන් කුරුඹක් කීට දානවා. දන්නේ නැද්ද? ඊටාම ලේසියෙන් නම්බර ටික දැක්කට පස්සේ හිතා දාගෙන ඒක දාන්නේ නැද්ද? දානවා. මම ඒක ගත්තේ, අපි හැමෝම වගේ ඔය ටිකට් එකක් ගත්තේ නැති කෙනෙක් නෑනේ, මමත් අරගෙන තියෙනවානේ. පුරුද්දක් හැටියට මම කවදාවත් ගන්නෑ. කලාතුරකින් ඉඳලා මිනිස්සුෙකුට අනුග්‍රහය පිණිස කියලා ඔය වෙලාවට තිබුණොත් ඔය ධාරය යන්න කියපු අවස්ථාවල් තියෙනවා. මේ ටිකට් ගන්න ස්වභාවයක් නෑ. නමුත් එහෙම වෙලාවල් තියෙන්න පුළුවන්. නමුත් ඔය தත්ත්වේ තමයි තියෙන්නේ. ඒ වයින් දිගට දිගට ඒ වල ඇබ්බැහි වෙලා කිසි කෙනෙක් කරන්න එපා. මානසික ආතති හැදෙනවා. දිගට දිගටම දිගට දිගටම පරාද වෙනකොට, මුදල් අහිමි වෙනකොට, අර සූදුවකින් Tamanට සිදුවෙන හානිය සිද්ධ වෙනවා. ඒ නිසා ඒ මානසික පීඩණයෙන් ඉන්න එපා. මට එහෙම ඔය කීප දෙනෙක් කියලා තියෙනවා. අපේ මහත්ය හරි ආතතියෙන් ඉන්නේ. හාමුදුරනේ මේ ටිකට් වගේක් හැමදාම ගන්නවා අරගෙන මේක ටීවී එකේ පෙන්නන කම්ම මේක ගැනම කතා කර කරමයි ඉන්නේ. හරි ප්‍රශ්නයක් යාට. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ වගේ ඔබේ මනසේ තියෙන මමංකාරය දුරු කරන්න පුළුවන්. මේ මමත්වයේ කියලා අනවශ්‍ය සංකල්පයක්, විශ්වාසය, මතවාදය, දෘෂ්ටියක් තියෙන්නේ. විද්‍යාව උදා වෙනකොට ටීවී එකේ නම්බර ටික වැටුණා වගේ තමයි. ඒ මමත්වයේ ඉරාදමන්නේ මෙතනින් ගිලිහී යන්නේ ටිකට් එකක් කුණු බක්කේට යන වේගයෙන්. දැන් තේරුණානේ මේක අවබෝධ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තිබුණා නම් කෙනෙකුට ඔන්න අවබෝධ වෙන විදිය. ඒක හරි සරල ක්‍රමයක්. ඔය ආදරය ප්‍රේමය කියන ඒවත් එහෙමයි. මට දවසක් එහෙම දෙයක් ඇති වෙලා තියෙනවා. මම ඒක හිතේ ස්වභාවය මැන්නා. එක්තරා අපි ආධාර මුදලක් දෙන්න ගියපු තැනක මේ ලස්සන ගෑන ළමෙක් හිටියා. ඒ ගෑන ළමයා අත පිටිපස්සට කරගෙන කතා කර කර හිටියා. බොහොම ලයන්විතයි, බොහොම මිහිරි, බොහොම හරි ගුණගරුක භාවයක් පේනවා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට හිතෙනවා මං ගිහිව හිටියනම් මම මේ ළමයාව කසාදු බඳිනවා කියලා. එහෙම හිතලා ඉවරලා මං ඩිංගව කියලා ඉඳලා අපි ගිනිත්‍රි අර ආධාර මේ පාර්ශවයේ දෙන්න මම දික් කළා. දික් කරනකොට අත ඉස්සරහට ගත්තා. අර කොහොම ලස්සනයි. හැබැයි ගැල්ලා මේගේ අත මෙතනින් නැහැ. අර කොට කෑල්ල මෙහෙම දික් කරේ. දික් කරන එක පාටම මෙතෙක් වෙලා අර මෙයා මවපු විඤ්ඤාණය මවපු සංකල්පේ ඔක්කොම හොස් ගාලා මේම දිය වෙලා ගියා. දිය වෙලා ගිහලා ඔයා අතක් නැති කෙනෙක් විවාහ කරගන්න නෑ කියන සංකල්පේ දැම්මා. දැකනේ පොඩි දෙයකින් වෙනස් වුණු හැටි සංකල්ප මේ වෙසේ. එතකොට අධර්ම අවබෝධය එහෙම මම ලබලා නැහැ ඒ කාලේ. හිතේ ස්වභාවය. හිතේ ස්වභාවය. තව තමයි හැටේ. මනසේ ස්වභාවය. ඉතින් මේ මනස විද්‍යාවෙන් අවදි කරන්න පුළුවන් කියන එක ඉතාම පැහැදිලිය. යථාර්ථවාදීත්වය තුළින් අවදි කරන්න පුළුවන් කියලා හිතන එක පැහැදිලිය. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපේ මනස අපි ධර්මානුගත කරගන්නේ. එනිසා ධර්මය අහන්න කල්යාණ මිත්‍රත්වයත් එක්ක මමත්වය ඉක්මවන්නේ කෙසේද? ඔන්න ප්‍රශ්නේ. ඔබට උත්තර හොයන්න, ඔබට උත්තර එකතු කරන්න. මමත්වය ඉක්මවන්නේ කෙසේද? හැබැයි ඔබට ඒක අවංකවම දැනලා තියෙන්න ඕන. මමත්වය තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා. ඒ මතින් තමයි අනිත් ඔක්කොම ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. ඒක පාදක වෙලා තමයි ඔක්කොම ප්‍රශ්න ගොඩ නැගෙන්නේ. අයිතිවත් ප්‍රශ්න. ඒ වුණාට ප්‍රබල ප්‍රශ්නේ මමත්වය. මමත්වයේ ඉක්මවන්නේ කෙසේද? සොයන්න.